සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සම්බාසව සංවර පරියායං වෝ භික්ඛවේ දේසිස්සාමි සං සුනාත සාදුකම් මනසි කරෝත භාසිස්සාමීති ශ්‍රද්ධාවන්ත පින්නතුනි ගරුතර මහා සංඝරත්නයන් අවසරයි අද දින අජන්ත ශ්‍රී රාම්‍ය මහත්මයාගේ එවාගෙම චිත්‍රාණි නෝනා මහත්මියගේ නිවසේ සිදු කෙරෙන මේ උතුම් ධර්මචාරිකාමේ වැඩසටහනයි අද මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ පින්නතුන් නිතරම පින්දහම් කරන පින්නතුන් ඒ පින්කම් මාලාවෙහි මේ වසරේ විශේෂ පින්කමක් විදියට මේ චාරිකා ධර්ම දේශනාමේ වැඩසටහනත් පවත්වන අවස්ථාව. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතයට ලැබිච්ච ලොකු ආලෝකයක්. ඒ ධර්මය අපේ තේරුම් ගත්ත ප්‍රමාණයට තමයි අපි ජීවිතයේ තේරුම් ගන්නෙ. ජීවිතයේ තේරුම් ගත්ත ප්‍රමාණයට තමයි අපි දුකෙන් නිදහස් වෙන විදිය දැනගෙන වඩාත්ම නිවැරදි විදියට වඩාත්ම අර්ථවත්ව අපේ ජීවිත ගත කරන්නේ. පින්නතුනේක ලෝකෙ දිහා බැලුවාම හොඳට පැහැදිලිව පේනවා. දැන් මේ වගේ රටක ගත්තත් අපි හුඟා දිනුයි කියලා හිතුවට සමහර අය සතුට ලබන ක්‍රමයේ දුකෙන් නිදහස් වෙන ක්‍රමයේ දන්නේ නැති නිසා බොහෝම වෙහෙස මහන්සි වෙලා ඉතාම අල්ප සතුටක් තමයි බොහෝ දෙනෙක් ලබන්නේ. ඇතැම් විට ඒ සතුටවත් බොහෝ දෙනාට නැහැ. උදාහරණයක් ඇරෙද්දී කිව්වොතින් කෙනෙකුට මානසික පීඩාවක් ස්ට්‍රෙස් එහෙම තියෙනවා නම් සමහර අය කරන්නේ මාළු බාන්න යනවනේ. නැත්නම් සමහර අය නිවාඩුවක් ගත වෙන වෙලාවේදී ඈත ප්‍රදේශයකට යනවා බෝට්ටුවකුත් තමන්ගේ වාහනේ පිටිපස්සේ ගැට ගහගෙන ඇතැම් විට සැතපුම් 100 ගාන දුර යනවා සතුට ලබන්න. ඉතින් ගිහිල්ලා එනකොට අර තිබ්බටත් වඩා මහා වෙහෙසකින් තමයි කට්ටිය එන්නේ. ඇතැම් විට උපන් දිනයක් වගේ අවස්ථාවක් ගත කරනවා නොඑක් දේවල් කාල බීලා ඇතැම් විට උදේ වෙනකොට අර ගෙදර තියෙන්නේ සාමකාමී තත්වයක් නැහෙනේ. ඒ අය පිනොතිනිය සතුට ලබන්න දන්නේ නැති අය. බලන්න පිනොතිනිය අපි බෞද්ධයන් හැටියට කොයිතරම් වාසනාවන්තදනේ. ධර්මයේ දන්නේ නැති අය මානසික පීඩා අඩු කරගන්න මාළු බාද්දී අපි මොකද කරන්නේ? අපි බල්ලන්ට, කපුටන්ට, සතුන්ට කෑම දානවා අපි. සත්තු ඉන්න මාළු ටැංකිය වලට මුහුදට ගඟට ගිහිල්ලා අපි සත්තුන්ට කෑම දාලා අපි පිනක් සිද්ධ කරගෙන මානසික පීඩා අඩු කරගන්නවා. උපන් දිනයක් වගේ අවස්ථාවකදී අපේ ඥාතීන්ට එන්න කියලා අපි ඇතැමිට පිරිත් අහලා, භාවනා කරලා, බණහලා, එයාට සංග්‍රහයක් කළා අපි එදා පින්කම් කරලා අනිත් ඇටට ආශිර්වාදයක් කළා ඉතාම සතුටෙන් ඉක්මිලා යනවා. ඒ උපන් දින අපට ඊළඟ අවුරුද්දේ උපන් දින වෙනකම්ම ඉතාම සතුටෙන් මෙනෙහි කරන්න පුළුවන්. බලන්න පින්නතුනි අපේ ධර්මයෙන් අපට ලැබිච්ච වෙනස. පින්නතුනි ඔබ ඇතැමිට පුදුම වෙයි සමහර වෙලාවෙදී අපේ විහාරස්ථානයේහි සිංහලෙන් බණ කියන වෙලාවල් වලදී සමහර සිංහල දන්නේ නැති අය විදේශ රටවල පිට රටවල ඉපදිච්ච සමහර අය ඇතැමිට වියට්නාමයේ, ඇතැමිට ඉරානයේ, ඉරාකයේ වැනි රටවල ඉපදිච්ච අය අර සිංහලෙන් බණ කියද්දී බණ අහන අය මැද ඇවිල්ලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්නවා. ඇයි මේ ඉන්නේ? මේ අය විශ්වාස කරනවා විශාල පිරිසක් මානසිකව දියුණු වෙන වැඩපිළිවෙල කියදී ඉන්නකොට එතන වටේ ලොකු මානසික ශක්තිය ආධ්‍යාත්මික ශක්තියක් තියෙන ඒ ශක්තිය ගන්න කියලා අය අර සිංහලෙන් බණ කියද්දි මැද ඇවිල්ලා වාඩි වෙලිනවා. ඇතැමිට අපේ අමල තාත්‍රට එච්චර එක වටින්නේ නැහැ. අපේ දරුවන්ට ওই සිංහල තේරෙන්නේ නැහැ කියලා ඇතැමිට එදාට පන්සල එක්ක යන්නේත් නැණි. පින්නතුනි බලන්න උපතින් අබෞද්ධ අය මේ ධර්මය ගැන තියෙන විශ්වාසය. ඉතින් එවැනි ලොකු ප්‍රබෝධයක් ධර්මය ගැන තියෙන කාලෙකයි ඔබ මේ ජීවත් වෙන්නේ. විශේෂයෙන්ම පින්නතුනි කිය යුතු දෙයක් තියෙනවා. වර්තමානයේ හුඟක් ධර්මය ගැන දන්නේ ධර්මයේ ප්‍රායෝගික ජීවිතයට කරන්නේ උපතෙන් බෞද්ධයෝ නෙවෙයි. උපතින් අබෞද්ධ අය තමයි වර්තමානයේ හුඟක් ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ ප්‍රැක්ටිස් කරන්නේ. අපේ පින්නතුන් හැබැයි එක දෙයක් නම් කරනවා. හුඟක් දන් දෙනවා හැබැයි. දානෙට නම් හුඟක් දක්සයි හුඟක් පරිත්‍යාගශීලී අපේ. ධර්මයක් අහනවා ඇතැමිට අනිත්‍යයටත් වඩා අපි ධර්මයක් දන්නවා. නමුත් පින්නතුනි ඒ ධර්මයේ පිළිපදින ප්‍රමාණය අපි හුඟක් අඩුයි. එනිසා අපි ඒක තේරුම් ගන්නට ඕනේ. එනිසා මේ සද්ධර්මය කියන්නේ පින්නතුනි මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන තියෙන ධමයක් විතරක් නෙවෙයි මේක. ධර්මයේ පින්නතුනි පිළිපදිනකොට ඒ ධර්මයේ 70%කට වඩා ප්‍රමාණයක් මේ ජීවිතය තුළදී මේ ඥානසංශය අපට දැක ගන්න පුළුවන්. මරණයෙන් පස්සේ නෙවෙයි පින්නතුනි. මේ ජීවිත කාලයේම තමන්ගේ වඩන ධහම තුල ආනිසංශ තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය ඉඳගෙන පින්කම් කරත් 50%කට වඩා ආනිසංශ මේ ජීවිතය තුළදීම දකින්න පුළුවන්. යම්කිසි කෙනෙක් පින්නතුනි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඉඳලා තමන්ගේ හිත වැඩුවොත් ඒක නට කොච්චර දුකෙන් නිදහස් වෙන පුළුවන්ද? 90%කට වඩා ප්‍රමාණයක් පින්නතුනි මේ මොහොතේම තමන්ගේ ඇසට රූපයක් පේනවා නම් ඒ පේන රූපයෙන් එන මානසික පීඩා, තමන්ගේ කනට ශබ්දයක් ඇහෙනවා නම් ඒ ශබ්දයෙන් තමන්ට එන මානසික පීඩා ඒ මොහොතේම නැති කරගන්න මාර්ගය මේ සද්ධර්මය තුළ සඳහන් වෙනවා. එනිසා පින්නතුනි අපට ධර්මයේ පිළිමදව මුලදීම ඇතිවෙන්න ඕන ලක්ෂණයක් තමයි ධර්මයේ සාන්දෘෂ්ටිකයි ධර්මය අකාලිකයි කියන විශ්වාසය අපට ඇති වෙන්නට ඕන. අපි බොහෝ දෙනාට පින්නොත්ින අඩු මෙන්න මේක. ධර්මයේ මේ ජීවිත කාලයේදී මානසංශ ලැබෙනවා. ඒක ඊටාම ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන දෙයක් කියන විශ්වාසය අපි බොහෝ දෙනාට අඩුකමයි තියෙන්නේ. අපි තෙරුවන්ට ගරු කරනවා හොඟා. නමුත් සද්ධර්මය ගැන තියෙන මේ විශ්වාසය අඩුකමයි අපට බොහෝට තියෙන්නේ. ඒ විශ්වාසය තියෙනවා නම් පින්නොත්ුනි අපේ ජීවිතවල විශාල පරිවර්තනයක් වෙනවා. අපි හිතන විදිය සම්පූර්ණ වෙනස් වෙනවා. අපි නිතරම අපේ හිත රැගෙන විදියට අපි නිතරම හිතන්නේ. ඒ විතරක් නෙවෙයි හිතට කුසල් වැඩෙන විදියට තමයි හැම මොහොතෙම ඉන්නේ. ඒ ඉන්දියේ මේ ආනිසංශ විදියට පින්නතුනි අපි හැකිතාක් දුරට ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපට ලැබෙන පළවෙනි ආනිසංශය තමයි කර්මයේ පිළිබඳ විශ්වාසයක් අපට ඇති වෙනවා. සිත මුල් වෙලා සිත පිරිසිදුව හොඳ දේවල් කරවතින් කයින් වචනෙන් සිතින් ඒකට හොඳ යහපත් ආනිසංශ ලැබෙනවා. තමන්ගේ හිත පිරිසිදුව යමක් කළොතින් තමන්ට ඒකේ දුක් විපාක ලැබෙනවා කියන අවබෝධය මුලින්ම ලැබෙනවා. මෙන්න මේ අවබෝධය ලැබෙච්ච පමණට පින්නතුනි අපි හැකිතාක් දුරට තමන්ගේ වටේ පිටේ තමන්ගේ නිවස තුල ඉඳගෙනම කරන පින්කම් ප්‍රමාණය වැඩි කරනවා. ඒක පටන් ගන්න තමන්ගේ නිවසේ වැඩිහිටි අම්මා තාත්තා වැඩිහිටියෝ ඉන්නවා නම් ඒ අයට තමන්ගේ දෑතින්ම සලකනවා. පින්නතුනි ගෙදරම ඉඳගෙන අපට පින්කම් කරන්න තියෙන අවස්ථාවක් අපේ අම්මට තාත්තට සලකන එක. ධර්මයේ සඳහන් වෙනවා අබුද්ධෝත්පාද කාලවල ලෝකේ ධර්මයේ නැති කාලවල මිනිස්සු සුගතිගාමි වෙන්න කරන ප්‍රධාන පින්කමක් තමයි මොකද්ද වෙන මිනිස්සු වෙන ධහමක් දන්නේ නැහැ. සුගතිගාමි වෙන්න කරන එකම පින්කම තමයි මොකද්ද? අම්මට තාත්තට සලකන එක කියලා. ඒ නිසා පින්නතුනි ගෙදරම අපේ වැලිහිටි අම්මා තාත්තා අපට පින් කරන්න තියෙන පින් කුඹරක්. ඒ නිසා පින්වත් දරුවෝ පින්නතුනි හැකිතාක් දුරට තමන්ගේ අම්මා තාත්තා ජීවත් වෙනකොට හරිය කැමති වැඩි කාලයක්. දැන් අපි දන්නවා අපේ මෙහි ඉන සමහර දායකයෝ ඇතැමිට අවුරුදු 15 18 තමන්ගේ අම්මා එක්තැන් වෙලා අම්මට උපස්ථාන කරනවා. ඒ අම්මා කරදරයක් කියලා සැලකන්නේ නැහැ. අම්මා දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇයි ඒ? එක අතකින් අම්මා දකින්න අනිත් අතින් ඒ අම්මා තාත්තා ඉන්නකොට තමන්ට පින්කම් කරන් ලැබෙන ලොකු භාග්‍යයක් මේක. පින්නතුනි මෙතනින් තමයි මේක පටන් ගන්නෙ. එතකොට අපි අම්මට තාත්තට සලකනකොට අපිට ලැබෙන තවත් ආනිසංශයක් තමයි අපි ඒ සලකන හැටි අපේ දරුවන් හොඳට අපි දිහා බලාගෙන ඉන්නේ. අන්නේ විදිහට තමයි අපට අනාගතය සලකන්නේ. ඒ නිසා දරුවන්ට අපි අපිට මේ විදිහට සලකන්න ඕනේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි ඒ දරුවන්ට පේන්නම අපේ අම්මා තාත්තා ඉන්නවා නම් තමන්ගේ දෑතින්ම සැලකලා දරුවන්ට ආදර්ශය ලබා දෙලා තියෙනට ඕන. ඉතින් මෙතනින් ආරම්භ කරන පින්කම් පින්නතුනි ටිකෙන් ටික අපි ස්වාමින් වහන්සේලා දැක්කාම උපස්ථාන කරනවා. දැන් මේ නිවසෙත් පින්නතුන් නිතරම විහෙර විහාරස්ථාන වලට යනවා, බණ අහනවා, ධර්ම දේශනාවට අනුග්‍රහ දක්වනවා. ඇතැම් විට දිනපතාම ස්වාමින් වහන්සේට දානේ පූජා කරන උදේට ගිහිල්ලා මේ වගේ නොයෙක් පින්කම් කරනවා. පින්නතුනි මේක අපට තියෙන ලොකු වාසනාවක්. ස්වාමින් වහන්සේ කෙනේ තමන්ගේ ඇස් දෙකට දකින්න ලැබෙන පින්නතුනි සසර කරපු මහා පින්කම ආනිසංසයක් විදියට. දැන් බුරුමේ, තායිලන්තයේ වගේ රටවල ඔබ දැකලා ඇති, අහලා ඇති සමහර විට. එයා උදේ අවදි වුණාම එයාගේ ජීවිතයේ දිනචරියාවේ පළවෙනි අංගය තමයි මොකද්ද? උදෑසන ස්වාමින් වහන්සේ කෙනෙක් දකින්න එක, ස්වාමින් වහන්සේ කෙනෙකුට දාන ටිකක් පූජා කරන එක. පින්නතුනි මෙතනින් තමයි එයාගේ දිනචරියාව පටන් ගන්නෙ. ඒක සලකන්නේ තමන්ගේ ජීවිතයට බ්ලෙසින් එකක් විදියට, ආශිර්වාදයක් විදියට. එතකොට මෙන්න මේ ස්වාමින් වහන්සේලා තුලින් අපි එකතකින් ආශිර්වාදය ලබා ගන්න විතරක් නෙවෙයි. ඒ ස්වාමින් වහන්සේට අපි උපස්ථාන කරනකොට අපට ලැබෙන ලොකුම ආනිසංසය තමයි සද්ධර්මය අහන්න අවස්ථාව ලැබෙනවා. දැන් වෙනත් කෙනෙකුට දෙයක් දුන්නාම ස්තුතිය කියලා තැන්කියු කියලා යනවනේ. නමුත් ස්වාමින් වහන්සේලා එහෙම ලේසියෙන් යන්නේ නැහැ. ස්වාමින් වහන්සේලා බණක් කියනවා ඊට පස්සේ ධර්මයේ හැසිරෙනවන විදියට ඊට පස්සේ කියනවා. ඒ වගේම ජීවිතයේ ගැටලු තියෙනවා නම් ඒ ගැටලු විසඳ ගන්න ක්‍රමය කොහොමද කියන එකත් කියනවා. දැන් බෞද්ධයන්ට පින්නොතිනේ කවුන්සලින් කියලා අමුතුවෙන් යන්න ඕනේ අපි වෙන තැන් වලට. අපිට තියෙන කවුන්සලින් තමයි මොකද්ද? උපදේශනේ තමයි බණ අහන එක. ඒ බණ අහන සමාජය තුළ හිටි අපේ ලාංකික සමාජය තුළ අපිට කවුන්සලින් අවශ්‍යුනේ නැහැ. ඇයි? gedara ප්‍රශ්නයක් තියෙනවා නම් දරුවෝ අතරේ, ඥාතීන් අතරේ ඒක විසඳන ක්‍රමය බණ තුළදී කියවෙනවා. අම්මා තාත්තට සලකන්නේ කොහොමද? දරුවෝ දිහා අම්මා තාත්තා බලන්නේ කොහොමද? අපි බොහෝ විට දරුවන්ට කියනවා අම්මට තාත්තට සලකන්න කියලා. ඒක කරනවා බොහෝ විට. හැබැයි අම්මා තාත්තා දරුවෝ දිහා හොඳට මෛත්‍රියෙන් බලන්න ඕනේ. ඒකයි මේ දෙපැත්තම වැදගත් වෙනවා. විශේෂයෙන්ම පින්නතුනේ ප්‍රධානතම කාරණයක් තමයි ධර්මයේ සඳහන් වෙනවා මාතා මිත්තන් සකේ ගරේ කියලා. අම්මා තමයි තමගේ නිවසේ ඉන්න හොඳම මිතුරිය කියලා. අම්මා කිව්වට අම්මා තාත්තා දෙන්නටම මේ කියන්නේ දෙපැත්තටම මේ සමානව මේක කියනවා. ඒ කියන්නේ පින්නතුනේ විවාහ වෙන්න කලින්. විවාහ වෙන්න කලින් යම්කිසි කෙනෙකුට ඉන්න හොඳම මිතුරිය, මිතුරා තමගේ අම්මා තාත්තා දෙන්න. හැබැයි විවාහ වුණාට පස්සේ පොඩ්ඩක් වෙනස් වෙනවා. විවාහ වුණාට පස්සේ කියනවා බරියාව පරමාසකා කියලා. භාර්යාව තමයි තමන්ට ඉන්න හොඳම යෙහෙළිය. භාර්යාවට හොඳම යහළුවා තමයි තමන්ගේ ස්වාමි පුරුෂයා. එතකොට මේ දෙන්නේ වැඩිපුර විශ්වසනීයත්වයේ තියාගෙන අමු සැමියන් විදියට, ස්වාමි භාර්යාන විදියට. ඒකෙන් කියන්නේ අම්මට තාත්තට සලකන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ, වරදවා තේරුම් ගන්න එපා. විවාහ වුණාට පස්සේ ඕනෝන් අතරේ වැඩිපුරම විශ්වාස වෙන්න ඕන ඔවුන් දෙන්න. තමන්ගේ පවුලේ තියෙන ගැටලු, ස්වාමි භාර්යාවන් අතරේ තියෙන ගැටලු අම්මට තාත්තට හඟවන්නේවත් නැහැ. ඒ දෙන්නාම විසඳ ගන්නවා. අම්මා තාත්තගේ ගැටලුවක් තමන් ගන්නෙත් නැහැ, තමන්ගේ ගැටලුවක් අම්මා තාත්තට දෙන්නෙත් නැහැ. එතකොට ඒ දෙන්න වඩාත්ම විශ්වසනීයත්ව විදියට එතෙන්දී තහවුරු වෙන්නට ඕන. අපට බොහෝ විට මෙන්න මේක වරදිනවා. ඇයි වරදින්නේ? අපි ඇතැමිට දරුවෝ හැදුවට පස්සේ, විවාහ වුණාට පස්සේ හිතනවා තව දුරටත් දරුවෝ මගේ, මං කියන විදියට ඉන්න ඕන, මමයි පාලකය කියලා. මෙන්න මේක තියෙන තුරු හුඟා කල්පනාකාරී වෙන්නට ඕන. එහෙම වුණොත් අපට ඇතැමිට නිවසේ ගැටලු ඇති වෙනවා. ඒ නිසා ඕනෝන්ට ඕනෝන්ගේ ගැටලු විසඳ ගන්න අපි අවස්ථාව දෙන්නට ඕන. අපි පිටින් ඉන්න උදව් කරන ඕනෑට. මෙන්න මේකත් පින්නතුනි අපි එදිනදා ජීවිතවල ප්‍රධානතම කරුණක් විදිහට අපි කියන්නට ඕන. ඊළඟ දේ තමයි අපි මේ දහම අහනකොට පින්නතුනි ටිකෙන් ටික අපි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ටික දොරට කරනවා. අපට හැකියතාව දොරට අපි දන්නවා මේ දේවල් තමයි අපට තියෙන සැබෑ ආශිර්වාදය කියලා. දැන් ඒකෙන් කියන්නේ තමන් හම්බ කරන ඔක්කොම දේවල් දෙන්න කියලා නෙවෙයි මේ කියන්නේ, බය වෙන්න එපායි. පින්නතුනි තමන්ට හැකි පමණින් පරිත්‍යාග කරන වගේම අනිත් අය දන් දෙන අවස්ථාවලදී තමන්ට ඒ දානවලට සහභාගී වෙන්න පුළුවන්. පන්සලක දානයක් දෙනකොට, ගෙදරක දානමේ පින්කමක් කරනකොට, තමන්ගේ නිවසේ කරන පින්කමක් වගේ පුළුවන් දෙයකින් තමන් ඒකට සහභාගී වෙන්න. දැන් ඉස්සර අපේ ලංකාවේ, ශ්‍රී ලංකාවේ අම්මල තාත්තල කියන්නේ දානෙ ගෙදරක් තිබුණොත් දම් බෙදන්න යනවා කියලා නේ. ඇයි දම් බෙදන්න යනවා කියලා කියන්නේ? තමනුත් මොකක් හරි දෙයක් හදාගෙන ගිහිල්ලා ඒ දාණයට පූජා කරනවා. හුඟ දෙයක් බැරනම් අඩු ගානේ බුද්ධ පූජාව හරි තමන් පූජා කරන අරන් ගිහිල්ලා. ඒක පින්නතුනි ඒක තමාට ලොකු ආශිර්වාදයක්. අර ඇතැම් විට නිවසේ හුඟක් මහන්සියට ඇසත් වඩා තමන්ගේ හිත හොඳට පිහිටුවාගෙන හිටියොත් තමන්ට ඒක ලොකු ආනිසංසයක් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ උදෙසා යමක් පූජා කරනකොට අපි හුඟක් පුළුල්ව මේ සියලුම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කියන හැඟීමෙන් ඒක කරන්න ඕන. එතකොට පින්නතුනි දන් දීම හොඳ දෙයක්. ඒ දන් දීම ටිකෙන් ටික දිනුවෙ ලැබිලා අපි යම් කිසි කෙනෙක් ගයක් හදනවා නම් ගයක් හදන එකට හරි සුළුෙන් හරි උදව්වක් කරනවා අපි. ඒකත් ලොකු පින්කම. එහෙම ගිහිල්ලා පින්නතුනි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදියට ඉහෙළම දාණය මොකද්ද? ඉහෙළම දාණය තමයි ධර්ම දානමේ පින්කම. ඊළඟට කියනවා ධර්ම දානයත් කළා ඊටත් වඩා ඉහළ පිනක් තියෙනවා. ඒ තමයි සිල්වත් වෙනවා. සීලයත් ලොකු පින්කමක්. අපි නිතරම පංචශීලය රකින්නවා නම් පින්නතුනි ඒක ලොකු ආනිසංසයක් තමයි ජීවිතේට ආශිර්වාදයක්. ඒ වගේම පින්නතුනි අනිද්දේ තමයි නිතරම ටිකෙන් ටික භාවනා කමටහනක භාවනා අරමුණක තමන් හිත සමාධිමත් කරනවා. ඒක ආරම්භ කරන්නේ පින්නතුනි මෛත්‍රී භාවනාවෙන්. දැන් අපි ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනා කෙරුවනේනේ. සියලු සත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා අඩුම ගණන දවසකට තුන් වතාවක් හරි හිතෙන් හිතන වෙනතුනි. ඒක ටිකෙන් ටික වැඩි කරන්න බලන්න. තමන්ට ජීවිතයේ පැහැදිලි වෙනසක් ජීවිතේ දැක ගන්න පුළුවන්. ලෞකික කුසල් අතරින් කම්මස්සකතා සම්මාදිට්ඨියේ පිහිටල කරන ලෞකික කුසල් අතරින් පිනතුනි ඉහළම කුසලයක් විදිහට සලකන්නේ මොකද්ද? මෛත්‍රී භාවනා වැඩි. එක එකතකින් තමගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු වෙනවා. අනිත් අතෙන් හිත සමාධිමත් වෙනවා. එදිනදා ජීවිතේ යම් කිසි කෙනෙක් දකිනකොට ඒ දකින කෙනා තමන්ගේම දරුවා දෙස බලනවා වගේ ආකල්පෙන් බලනවා. දැන් වෙන කුඩා ළමෙක් හරි වැඩිහිටි කෙනෙක් හරි වරදක් කරනකොට අපි ඇතැම් විට හුවා හිතේ කලබල වෙනෝනේ අපිනේ. අපි කම්පා වෙනව, අමනාප වෙනෝනේ. දැන් වෙන කෙනෙක් ඇතැම් විට බරපතල වරදක් කළා හිරෙහෙම ගියොතින් කොහොමද අපි? අපි ඇතැමිට සතුටු වෙනවානේ හොඳ දඬුවමක් හම්බුනේ කියලානේ. සාමාන්‍ය මිනිස්සු එහෙම තමයි. නමුත් පින්නතින අපි කොහොමද? අපි හිතන්නේ එහෙමද? ලොකු බරපතල වරදක් කරපු කෙනෙක් එල්ලුම් ගහට නියම කරනවා. ලෝකේ බොහෝ දෙනෙක් කොහොමද සතුටු වෙනෝනේ? දැන් මැද පෙරදිග රටවල් හැම ඔබ දැකලා ඇති දඬුවම් දෙන ආකාරයනේ. කොහොමද දෙන්නේ? ඇතැමිට ලොකු ග්‍රවුන්ඩ් එකක් මැදට එකන් ඇවිල්ලා ඔබ දන්නවනේ කරන විදියනේ. ඔව් අනිත් අය hina වෙමින් කරන්නේ මේක. පින්නතුනි අපි මෙහෙම හිතන්නේ නැහැ. අපි මෛත්‍රියේ දිනු කරන හැටියට පින්නතුනි අපි බලන්නේ කොහොමද? අම්මා කෙනෙක් දරුවෙක් දැස බලන ආකාරයෙන් බලන්නේ. යම් කිසි කෙනෙක් වැරදි වැඩක් කළ හිරේ ගියොතින් එල්ලොම් ගහට නියම වුණොතින් ඒ අම්මා දරුවෙක් දැස බලන්නේ කොහොමද? ඇතැමිට අම්මට හිතෙනවා මම මැරුණනම් ඊට වඩා හොඳයි කියලානේ. ඒ අම්මගේ කුසෙන් බිහි වෙච්ච දරුවා ආර වගේ දඬුවමකටපත් වෙනව දකින්න ඒ අම්ම කිසිදාක කැමති නැහැ. මහා වේදනාවක් මහා ගින්නක් ඒ අම්මගේ හදවතේ ඇති වෙනවා. ඇතැමිට ඒ දඬුවමට ලක් වෙච්ච කෙනාටත් වඩා දුක් වෙනව ආර අම්මනේ. තේනොතනි අපි කෙනෙක් දැස බලන්නේ මෙන්න මේ විදිහට. අපි සාමාන්‍ය ලෝකයේ අනිත් මිනිස්සු බලන විදිහට නෙවෙයි අපි බලන්නේ. ඊට වඩා ඉහළ බුද්ධි මට්ටමකින් ප්‍රඥාවෙන් කරුණාවෙන් තෙත් වෙච්ච හදවතකින් තමයි අපි ලෝකයේ දැස බලන්නේ. මෙන්න මේක තමයි පින්නතුනි බෞද්ධ ආකල්ප වෙන්නට ඕන. ඒ නිසා නිවසේ ඉඳලා අපට කරන්න පුළුවන් පින්කම් අතුරෙන් පින්නතුනි මෙන්න මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අපේ ජීවිත තුළ පුළුවන් තරම් කරන්නට ඕන. එහෙම කරන එකෙන් අපට ලැබෙන ආනිසංසය මොකද්ද? එකක් තමයි පින්නතුනි අපට අතීත කර්ම ශක්තිය විදිහට නොයෙක් විදිහ අපල කර්ම විපාක අපට එන්න පුළුවන්. අන්න ඒව පින්නතුනි හුඟක් දුරට අඩු වෙනවා මේ ජීවිත කාලය තුලදීම කරන පින්කම ලනිසංශ විදියට. ඇතැමිට දරුවන්ට තමන්ට නොඑක් විදිය ලෙඩ දුක් වෙන්න පුළුවන්. නොඑක් විදිය අනතුරු වලට පත් වෙන්න පුළුවන්. අන්නේ අනතුරු වලට පත් වුණත් පින්නතුනි ලොකු හානියක් වෙන්නේ නැහැ. ඒව හුඟක් ආවම වෙනවා. ඇතැමිට බරපතල කර්මයකින් ජීවිතය අඛලෙ නැති වෙන්න පුළුවන්. හැබැයි නැතුණත් වෙන දිනේ නැත්තම් දුගතිගාමී වෙන්නේ නැහැ. එතන තිපදෙන්නේ මේ හිටිය තැනට වඩා හොඳ තැනකට තමයි ඉපදෙන්නේ. සා බුදුදහමෙන් මේ අවුරුදු 50,000ක ජීවිතයක් විතරක් නෙමෙයි බලන්නේ. ඊට වඩා පුළුල් ජීවිත පරාසයක් තුල ඉඳගෙන තමයි පුද්ගලයාගේ ජීවිතයන් දැස බුදුදහමෙන් බලන්නේ. එනිසා පින්නතුනේ තමන් නිතර පින්කම් කිරීමෙන් ලැබෙන ආනිසංසය තමයි තමන්ට අතීත අකුසල කර්ම වල විපාක වශයෙන් ලැබෙන තියෙන දේවල් හුඟා දුරට අඩු වෙනවා. අනිත් දේ තමයි තමන්ගේ මේ ජීවිතයෙන් හුවා තමන් කරන වැඩ කටයුතු සාර්ථක වෙනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් හුවා ඉගෙනීම සාර්ථක වෙනවා. රැකිරක්ෂා කරන කෙනෙක් නම් ඉක්මනට තමන්ගේ රැකියාවල සාර්ථකත්වය ඇති වෙනවා. තමන්ගේ අම්මා තාත්තා ළඟම ඥාතීන් ආදී ඉන්නවා නම් එයට හුඟක් මේ ආනිසංස ලැබිලා එයත් හුඟක් නිරෝගී වෙනවා. මෙන්න මේ ආනිසංස හුඟක් ලැබෙනවා පින්නතුනි තමන් මේ කරන පින්කමල ආනිසංස විදියට. ඊළඟට පින්නතුනි තමන් කරන දාන ආදී පින් දහම් වලින් තමන්ට තවත් ලොකු ආනිසංසයක් ලැබෙනවා. මොකක්ද ආනිසංසය? නිතර තමන් හොඳ දේවල් කරනකොට හොඳ පින්කම් කරනකොට තමන්ට විශේෂ ආනිසංසයක් ලැබෙනවා. ඒ තමයි පිනතුණු හොඳ කල්යාණ මිත්‍රයන් තමට ලැබෙනවා. මේක තමයි කෙනෙකුට මේ ජීවිතේ ලැබෙන වටිනාම දේ. ධර්මයේ විස්තර කරලා දෙන හොඳම කල්යාණ මිත්‍රයන් තමන්ට කොහොම හරි ක්‍රමයකින් ලෝකේ කොහේ හිටියත් මුණගැහෙන. ඒගෙන ආරංචිය තමන්ට ලැබෙනවා තමන් මේ ධහම තුල ඉන්නකොට. ඇතැම් විට විදේශ රටක වෙන්න පුළුවන් වෙනත් රටක වෙන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් හරි ඒ තියෙන හොඳම දේශනයක් හොඳම පොතපතක් තමන්ට අහන්නට දකින්නට ලැබෙනවා. එන්න මේක තමයි පින්වතුනි ධර්මයේ හැසිරීමෙන් ලැබෙන ප්‍රධාන සමානිසංසය. එතකොට මෙන්න මේ වටා පිටාවේ සකස් කරගත්තු කෙනාට ඒ කෙනාගේ මෙලව ජීවිතය හොඟා සාර්ථකයි. ඒ කෙනා ඕනම වෙලාවක මිය ගියොතින් එයාට ගැටලුවක් නැහැ. එයා සුගතිගාමි වෙන සුසු කණ්ඩික හදාගෙන ඉන්නේ. මෙන්න මේ පරිසරය සකස් කරගත්තු කෙනාට මෙතනින් ඊළඟ පියවරට යනකොට තියෙන සූත්‍රයක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. අද සාකච්ඡා කරන සූත්‍රය තමයි සබ්බාසව කියන සූත්‍රය. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන දෙවෙනි සූත්‍රය සබ්බාසව සූත්‍රය. එතකොට මේ සබ්බාසව සූත්‍රයට එන්න පුළුවන්කම තියෙන කොහොමද? අර මූලික කරුණ ටික සම්පූර්ණ කරගත්ත අයට. මොනවද ඒ? කර්ම විශ්වාස කරන, අම්මට තාත්තට සලකන, දාන ආදී පින් දහමල ආනිසංස ලැබෙනවා කියන විශ්වාසය තියෙන කෙනාට තමයි මෙතන ඉඳන් තියෙන කරුණ ටික තියෙන්නේ. එතකොට මේ සූත්‍රය ටිකක් විස්තරාත්මකව තියෙන එකක්. ඒක අපි කෙටියෙන් සරලව මේ පින්නතුන්ට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා ඔබ දක්ෂ වෙන්නට ඕන ඔබ මේක තේරුම් ගන්න. පින්නතුනි ලෝකේ බොහෝ දෙනෙක් ඉන්නවා, උගත් අය ඉන්නවා, ධනවත් අය ඉන්නවා, ලස්සන අය ඉන්නවා නේද? උගත් අය ඉන්නවා, ධනවත් අය ඉන්නවා, ලස්සන අය ඉන්නවා. ඒ වගේම බුද්ධිමත් අය ඉන්නවා. මේ කරුණ වලින් ඔබ කවුරු වගේ කෙනෙක් කියනවට කැමති ඔබ? ඔබ හුඟක් ලස්සන කෙනෙක් කියනවට දකින්න අහන්නට කැමති? ඔබ හුඟක් උගත් කෙනෙක් කියලා කියනවටද කැමති? ඔබ හුඟක් ධනවත් කෙනෙක් කියනවටද කැමති? නැත්නම් ඔබ හුඟක් බුද්ධිමත් කෙනෙක් කියනවටද කැමති? ඔබ වඩාම කැමති ඔබ හුඟක් ලස්සන කෙනෙක් කියලා කියනවද අහන්නද? ඔබ හුඟක් උගත් කෙනෙක් කියලා දකින්නද? නැත්නම් ඔබ හුඟක් ධනවත් කෙනෙක් කියලා අහන්නටද? නැත්නම් ඔබ හුඟක් බුද්ධිමත් කෙනෙක් කියලා දකින්නටද? ඔබ හුඟක් කැමති බුද්ධිමත් කෙනෙක් කියලා අහන්නනේ. අන්න ඒක මතක තියාගන්න. නිසා ඔබ බෞද්ධයන් හැටියට පින්නතුනි විතරක් නෙවෙයි ලෝකේ හුඟක් උගත් අය බුද්ධිමතුන් ගැන කැමති. එනිසා ලෝකේ බුද්ධිමතුන්ම කියලා කියන්නේ දාර්ශනිකයන්ට. එහෙනම් ෆිලොසොෆි කියලා කියන්නේ දර්ශනේ. දැන් ඕනම උපාධියකින් ඉහළටම ඉගෙන ගත්තාම ඉහළම උපාධිය මොකද්ද? Doctor of Philosophy, PhD degree. ඒ කියන්නේ ඕනම සබ්ජෙක්ට් එකකින් ඉහළටම ඉගෙන ගත්ත කෙනා දාර්ශනිකයෙක් කියලා. ඒ නිසා ඉහළම බුද්ධිමතුන් කියලා සැලකන්නේ දාර්ශනිකයන්. දැන් බටහිර පැත්තෙන් ග්‍රීසියෙන් දාර්ශනිකයන් බිහි වුණ ඇතැන්ස් වල ඉඳලා පෙරදිග පැත්තෙන් චීනය, ඉන්දියාව වගේ රටවල දාර්ශනිකයන් බිහි වුණා. එතකොට ඔබ දක්ෂ වෙන්නට ඕන, ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. ඒ නිසා ධර්මයේ ළඟදී පින්නතුනි ඔබ ධර්මයයි අනිද්දේශන අතර වෙනස හඳුනා ගන්නට ඕන. අපේ බොහෝ දෙනාට තියෙන මෙන්න මේක නැතිකම. පින්නතුනි ඔබට ඕන තරම් දේශන ඉන්ටර්නෙට් එකට ගියාම ඔබට අහන්නට පුළුවන්. hina යන කතා අහන්න පුළුවන් නම් ඒවට වෙනම අහන්න පුළුවන්. ලෝකේ රටවල් ගැන විස්තර අහන්න පුළුවන් නම් ඒ ඕන තරම් තියෙනවා. අලුත් ගැලැක්සිස් හොයාගන්න ඒවා තියෙනවා. ඒව වෙනම NASA ආයතනයක රිසර්ච් වෙනම තියෙනවා. ඒ වගේම එක එක සබ්ජෙක්ට්ස් වලට දර්ශනයට වෙන්න පුළුවන්, කම්පියුටර් සයන්ස් වලට වෙන්න පුළුවන්, මයික්‍රෝබයොලොජි වෙන්න පුළුවන්, මෙඩිසින් වෙන්න පුළුවන්, නැත්නම් ඇටම් එක පිළිබඳව අලුත්ම රිසර්ච් ඔබට ඕන තරම් අහන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ. එතකොට ඔබ ධර්ම දේශනාවක් අහනකොට ඔබ මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? මොන අහන්නද? අලුත් ගැලැක්සීස් ගැන අහන්නද? නැත්නම් සයිකියාට්‍රික්ස් ලාගේ අලුත්ම රිසර්චස් ගැන අහන්නද? නැත්නම් නාසායේ තියෙන අලුත්ම රිසර්ච් ගැන අහන්නද? පින්නතුනි මේ වහන්න නම් ඔබ සාමින් වහන්සේ කෙනෙක් ළඟට එන්න අවශ්‍ය නැහැ. ඔබට ගෙදර ඉඳගෙනම ඉතාම පහසුවෙන් මේ ටික අහන්න පුළුවන්. නමුත් ධර්ම ශ්‍රවණය කරනකොට අපි ඊට වඩා ගැඹුරු වටිනා දෙයක් අහන්න අපින්. ඒ මොකද්ද? ඒ තමයි පින්නතුනි ඇත්තටම අපේ ජීවිතයට මේ මොහොතේ සිදුවෙන්නේ මොකද්ද? ජීවිතේ යථාර්ථය මොකද්ද? මේ මොහොතේ අපි මානසික දුක් පීඩාවක් ඉඳිනව නම් අන්න ඒ මානසික දුක් පීඩාවලින් අපි මේ මොහොතේම නිදහස් වෙන්නේ කොහොමද කියලා දැනගන්නයි අපි බණපදයක් අහන වාඩි වෙන්නේ. ඒතර ධර්මදේශනාවේ සාර්ථකත්වයේ කියලා සලකන්නේ සමහර අය කියනෝ හොඳ බණක් අද ඇහුවේ කියලා යනවා නේද? ඇයි එහෙම කියන්නේ? බණේ දෙයතෙන්ට හුඟක් hina වෙන්න තියෙන කරුණු කියලා සායනාසේ ඒකයි. හරියම hina යන බණක් කිව්වේ සමහර අය මෙහෙදි තමයි කියනවා හාඳුරන්ගේ බණ හරිය හොඳයි අපි හුඟක් enjoy කළා කියලා. එහෙම සමහර අය එනවා. හැබැයි තින් ඒක හොඳ අදහසිනුත් කියනවා සමහර අය enjoy කියන එක වැරදි අදහසක් නෙමෙයි. ඒකෙන් එයා ධර්ම කරුණු තේරුම් ගත්තහමත් එහෙම කියනවා. හැබැයි පින්නතුනි අපි හුඟක් තේරුම් ගන්න ඕන ධර්මයේ ළඟදී අපි කොහොමද සාර්ථක වෙන්නේ? ධහම ළඟදී අපි දක්ෂ වෙන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගන්නට ඕන. දැන් අපි මුලින් සඳහන් කරේ කම්මසකතා සම්මාදිටියේ කාරණා ටික. ඒ කම්මසකතා සම්මාදිටියෙන් සාකච්ඡා කරපු කරුණු ටික අපට ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. ලෝකේ සත්පුරුෂයන් පහළ වෙච්ච කාලවල කර්මඵල විශ්වාසයේ තියෙන ශාස්ත්‍රවරු කරින් කල පහළ වෙනවා. දැන් අරක කියලා ශාස්ත්‍රවරයෙක් ගැන අහලා තියෙනවනේ. අරක කියලා ශාස්ත්‍රවරේ අර මේ ජීවිතේ බොහොම දුෂ්කර දෙයක් අමාරුවෙන් ලබා ගන්න දෙයක් කියලා අර සතේගේ කපුටේගේ පිහට්ට කර මොහොදි යන වෙලාවේ දැකලා ඒ කාක කොහොමද අර ඇත්ුණේ මත ගිහිල්ලා අසරණ වෙලා මේ වෙලනේ ඒ සතා දුකටපත් උනේ වගේ මේ මනුස්ස ජීවිතයේ ඊටාම ටික කලයි ඉක්මනින් අප්‍රමාදී හැසිරෙන කියලා අරක කියලා ශාස්ත්‍රවලේ ඒ ශාස්ත්‍රය ඇත්තම අපේ ගෞතම බුදුහාඳුරමයි. ඒ අතීතයේ කියපු කතාවක් තියෙනවා. ඒ කර්මඵල ආධාර ශාස්ත්‍රය කියපු කතාවක්. අන්නේ වගේ ශාස්ත්‍රවරු කල්යාණ මිත්‍රයන් ලෝකයේ පහළ වෙනවා. කලින් කල පහළ වෙනවා. ඒ කරුණ ටික තමයි අපි අර මුලින් සඳහන් කරේ. නමුත් පින්නතුනේ ඊට වඩා ගැඹුරු දෙයක් ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරනවා. අන්න ඒ දේශනා කරන කරුණ පින්නතුනේ ඒ බුදුරජාණන් වහන්සේ කෙනේ දේශනා කරන කරුණ ඒ ධහම තුල හැර නැත්තම් ඒ ධර්මයේ අසා දැනගත්ු ශාස්ත්‍රෝ ශ්‍රාවකයෙක්ගෙන් හැර වෙනත් කිසිම තැනකින් අපට දැනගන්න බෑ. ඒ නිසා ධර්මයේ ළඟදී පින්නතුනි වෙන කිසිම දෙයක් සමාන නැහැ. ඒකට ඩෙන්ටිටි එකක් තියෙනවා. කෙනෙක් ධර්මයේ නාමයේ යමක් දේශනා කරනවා නම් එයා හරියට ධර්මයේ දේශනා කරන්නේ ධර්මයේ වගේ දෙයක්ද කියලා නුවණැති කෙනෙකුට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. යම් කෙනෙක් ධර්මයේ රිසල්ට් එකක් අරන් කියලා කියනවා නම් කෙනෙකුට කියන්න පුළුවන් මම මෙන්න මේ වගේ මාර්ගඵලයට පත් වෙලා කියලා. හැබැයි ධර්මයේ දන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් එයා ඇත්තටම මාර්ගඵලයට පත් වෙලාද නැද්ද කියන එකත් තේරුම් ගන්න පුළුවන්. එනිසා ධර්මයේ තුල දෙපින්නතුනි වෙනත් කාරණා වගේ නෙවෙයි ධර්මයේ දන්න කෙනාට ඉතාම පැහැදිලිව ධර්මයේ මොකද්ද ධර්මයේ නොවන දේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ ධර්මයේ තියෙන විශේෂත්වය මොකද්ද කියන එකත් තේරුම් ගන්න පුළුවන්. ඒ සඳහා ඔබගේ ළඟ යම් කිසි විදි ස්කිල් එකක් කුසලතාවයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ඔබත් බුද්ධිමත් වෙන්නට ඕන. දැන් ඔබ මේ ධර්මය අහන්න වාඩි වෙලෙන්නේ සසර කරපු ලොකු පින කානිසංශයක් විදියට. හැබැයි ආනිසංශයෙන් විතරක් ඔබට මේ ටික ලැබෙන්නේ නැහැ. ඒ අතීතේ ලබා දෙන්න පුළුවන් උපරිම කුසලිය ඔබට මේ මොහොතේ ලබා දීලා තියෙනවා. හැබැයි ඔබ මේ මොහොතේ ඔබේ ළඟ තව දක්ෂතා ටිකක් තියෙනවා. ඒ මොකද්ද? එකක් මේ මොහොතේ කියන දේ හොඳ අවධානයෙන් අහන් ඉන්නට ඕන. අනිත් දේ තමයි ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. මෙන්න මේ කරුණ දෙක මෙතෙන්දී ඔබ සම්පූර්ණ කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ ධහමෙන් ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. අද අප සාකච්ඡා කරන මේ සබ්බාසව සූත්‍රයේ තියෙන පින්තුණි අර මූලික ගුණධම් ටික සම්පූර්ණ කළා ලෞකික සම්මාදිට්ඨිය ඉඳලා ඊළඟ පියවරට පියවර තියනකොට ඊළඟ ටික සම්පූර්ණ කරන ක්‍රමය ගැන තමයි මෙතෙන්දී යන්නේ. ඒ නිසා ඔබ අපි කිව්වනේ ඔබ බුද්ධිමත් කෙනෙක් කියලා කියනකට කැමතියි කියලානේ. එහෙම කැමතිනම් ඔන්න මෙතෙන් පටන් ඔබ ඔබේ බුද්ධිය ඔබ පෙන්වන්නට ඕන. ඔබ මේ දක්ෂතාවය දක්වන්නට ඕන, මේක වචනෙන් ප්‍රකාශ කිරීම නෙවෙයි. ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන මෙතෙන් පටන් කියන කාරණා ටික මොකද්ද කියලා. මෙන්න මෙතන ඉඳන් තමයි ඔබ දක්ෂ කෙනෙක් කියන එක තීරණය වෙන්නේ. දැන් ඔබ ශ්‍රී ලංකාවට එහෙම ගියොත්, ඔබ ඇමරිකාවෙන් ඉඳලා ආවයි කිව්වහම නේද හුඟක් ගරු කරන පෙළක් අයනේ. දැන් මෙහෙදී නම් ඉනකොට එච්චර ගාණක් නැහැ. මෙහෙන්ද ලංකාවට ගියාම ඇමරිකාවෙන් ඉඳලා ආවයි කිව්වම ටිකක් පොඩි අමුත්තක් තියෙනවනේ. නමුත් පින්නතුනි, එහෙම එකක් ධර්මයේ ළඟදී කරන්න බෑ ඒක. ධර්මයේ ළඟදී ඔබට ඊට වඩා දක්ෂතාවයක් තියෙනට ඕන. අන්නේ දක්ෂතාවය ඔබට ඔබ ගැනම බලා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, සබ්බාසෝ පරියායං වෝ භික්ඛවේ දේසිස්සාමි. මහණෙනි, මම ඔබට සියලු ආශ්‍රව ප්‍රහීණ කරන විදිහේ මාවත මෙතෙන් පටන් දේශනා කරනවායි කියලා. එතකොට මෙතෙන් පටන් මේ දේශනා කරන කරුණ ටික ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ, ඔබට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්කම තියෙන්නේ අර මූලික සුදුසුකම් ටික ඔබේ ළඟ තියෙනට ඕන. මොන සුදුසුකම් ටික? ඔබ කම්මසගත සම්මාදීටි තුලින්දගෙන දාන සීල භාවනාදී පින්කම් කරන, කර්මය ගැන අදහන, මෞප්‍යන සැලකීම අනිසංස දකින එහෙම කෙනෙක් වෙන්නට ඕන. ඔබ හැමදෙනෙක් මේ ගුණංග තියන අය. ඒ නිසා තමයි මේ සූත්‍රය අපි තෝරාගත්තේ. එතකොට බුදුහාම මෙහිදී දේශනා කරනවා, ජානතෝ වහම් භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. මහණෙනි, මම ආශ්‍රවයන්ගේ ශේ කිරීම දේශනා කරන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද, මොකක් දකින කෙනාටද? යෝනිසෝ මනසිකාරය ගැන අවබෝධයක් තියෙන කෙනාට කියලා. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරන පිණුතුනි, යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් මම කිසිම තැනක තවත් දකින්නේ නැහැ කියලා. යෝනිසෝ මානසිකාරය කියන්නේ පිනොත්තුනි, අපි ඉංග්‍රීසි වලින් කියනවා නම් වයිස් රිෆ්ලෙක්ෂන්, වයිස් ඉන්වෙස්ටිගේෂන් කියන එක. නුවණින් මෙනෙහි කිරීම කියන එක. මොකද්ද නුවණින් මෙනෙහි කිරීම කියලා කියන්නේ? තමන්ගේ හිතට කෙලෙසක් ඇති නොවන විදියට හිත රැක ගන්න ක්‍රමය. දැන් අපි අනිත් දේවල් ඔක්කොම ආරක්ෂා කරනවා නේද? ගෙදර හොඳට ආරක්ෂා කරන, වාහනේ හොඳට බලා ගන්න, ඉන්ෂුරන්ස් එහෙම කළා, ඉඩම හොඳට වත්ති පිටිය හොඳට වැටෙහෙම් හොඳට හදලා බලා ගන්නවා, ශරීරයත් හොඳට පිරිසිදු කරලා පරිස්සමෙන් තියා ගන්නවා. හැබැයි මේ ඔක්කොම කළ එකක් අපි කරන්නේ මොකද්ද? අපේ හිත අපි රැක ගන්න නැහැනේ. හිත ඔහේම යනවා, දන්නේම නැහැ කොහේ ගිහිල්ලාද කියලා. අපි අනිත් ඔක්කොම දේවල් රැක ගන්නවා එකක් හැර. නමුත් පින්වත්නි, අපි අපට ආදරේ නම්, අපි සතුටෙන් ගත කරන්න කැමති නම්, අපි රැක ගන්න ඕන වටිනාම දේ මොකද්ද? අපේ හිත. පින්වත්නි, හිත නිතරම පිරිසිදු ලස්සන සුවඳවත් මලක් වගේ කෙලෙස් වලට එන්න නොදී හිත නිතරම පිරිසිදුව කුසලයන් සමග තියාගෙන අපි දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා ආශ්‍රව දුරු කිරීමේදී පින්වත්නි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යෝනිසෝ මනසිකාරය කියන කාරණේ ප්‍රධානතම දෙයක් කියලා. ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තියෙන දෙයක් තමයි තමන්ගේ හිතට කෙලෙස් ඇති නොවන විදියටත්, කුසල් දිනු වෙන විදියටත් හිතන ක්‍රමයටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒකේ පිනොතුනි ආකාර ගාණක් තියෙනවා. එකක් දෙකක් නෙවෙයි. යම් කිසි කෙනෙක් දැක්කහම මගේම දරුවෙක් වගේ හිතනවා නම් ඒකත් යෝනිසෝ මනසිකාරය. තමන්ට ජීවිතේ කරදරයක් එනකොට ඇතැම් විට මේකේ කර්ම දෝෂයක් වෙන්න පුළුවන් කියලා හිතන එකත් ඒකත් යෝනිසෝ මනසිකාරය. මෛත්‍රී වඩනවා නම් ඒකත් යෝනිසෝ මනසිකාරය. තමන් නිතර සතිපට්ඨානෙන් ඉන්නවා නම් ඒකත් යෝනිසෝ මනසිකාරය. යම් කිසි කෙනෙක් අනිත්‍ය දුකනාත්ම ත්‍රිලක්ෂණ වඩනවා නම්, දිත්තේ දික්කමත්නම් බලනවා නම්, එතෙන්ට එනකම් පින්නතුණි මේ යෝනිසෝ මනසිකාරයේ පරාස ගානක් තියෙනවා. කෙනෙක් තමන්ට බනිනකොට අනේ මේ බනින්නේ මානසික රෝගියෙක් කියලා හිතනවා නම් ඔබට කේන්ති යන්නේ නැහැ වෙලයි. දැන් අපි උන් කවුරු හරි ඔබට බැන්න, හොඳටම බැන්න. දැන් ඔබ හුඟා කේන්තියෙන් ඉන්නේ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා අර බැනපු කෙනාට පොඩ්ඩක් මානසික රෝගයක් තියෙයි කියලා. ඔබට එතකොට මොකද වෙන්නේ? අර හිතේ ඇති වෙච්ච අමනාපය තරහ නැති වෙනවනේ. පින්නතුනේ මෙතනින් ආරම්භ කරන එක ඒ බැනපු එක කනට ඇහිලානේ ඔබ හිතන අර කරගත්තේ. එතනින් යෝනිසෝ මනසිකාරය ආරම්භ කරන එක සුතේ සුතමත්තං එකට එනකම් පරිසම්පාද අවබෝධයෙන් ඉඳන් අනිත්‍ය සංඥාව, සුතේ සුතමත්තා එක දක්වා මෙනෙහි කිරීම දක්වාම මේ පරාසය තුළ අපට විවිධ ආකාරයෙන් මේ යෝනිසෝ මනසිකාරය අපට ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ ආරාමයේදීම දේශනා කරන මෙන්න මේ යෝනිසෝ මනසිකාරය තමයි සම්පූර්ණ මේ ධර්ම තුළ දිනු කරන්නේ කියලා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කෙලෙස් දුරු කිරීමේ ආශ්‍රව පිළිබඳව සඳහන් කරනවා. මොනවටද ආශ්‍රව කියලා කියන්නේ? ආශ්‍රව කියන්නේ කෙලෙස් වලට. සාමාන්‍යයෙන් ආශ්‍රව කියලා ආයුර්වේදෙම කියනවනේ. බෙහෙත් හදන බෙහෙත් පල්කල හදන එකට කියන ආශ්‍රව කියලා. අපි ඒකට කියන්නේ අරිෂ්ඨ කියලා එහෙම කියන්නේ. ඒතර කාලයක් යම් යම් වාදන වල තියලා පල්කල හදන ඒවට තමයි ආශ්‍රව කියලා කියන්නේ. අපේ හිතේ පල් වෙලා තියෙන දේවල් තමයි ආශ්‍රව කියලා කියන්නේ කෙලෙස් වලට. ඒ ආශ්‍රව හඳුන්වන විවිධ විදිහේ නම් ධර්මයේ තුල තියෙනවා. ආශ්‍රව, ඕග, යෝග, ගන්ත, නීවරණ, සංයෝජන මේ වගේ හුඟක් නම් මේට අදාළව තියෙනවා. එතකොට මේ සූත්‍රය තුල අපිට කියන්නේ අර අපේ හිතේ තැම්පත් වෙලා තියෙන අර මණ්ඩි ටික කෙලෙස් මණ්ඩි ටික පිරිසුදු කරන ක්‍රමයයි මේ කියන්නේ. මෙන්න මේ කෙලෙස් මණ්ඩිට එක තියෙන කම්පින්න තුනේ අපේ හිතට නියම සැනසීම නැහැ. අපි මහා ලොකු බරකින් මේ ඉන්නේ. අන්න ඒ බර බිමින් තියෙන බාර නික්කේපන කියන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ අපට මෙහිදී දේශනා කරන්නේ. ඒ නිසා කෙලෙස් ප්‍රහීන කිරීමේ මාර්ගය මුලින් ඉඳන් ටිකෙන් ටික බුදුහාඳුරෝ විස්තර කරනවා. බුදුහාඳුරෝ මුලින් සඳහන් කරනවා අත්ති භික්ඛවේ ආසවා දස්සනේන පහතම්වා. සමහර ආශ්‍රව තියෙනවා දර්ශනින් ප්‍රහීන කළ යුතු ආශ්‍රව දැක්මෙන්. තවත් සමහර ආශ්‍රව තියෙනවා සංවරයෙන් ප්‍රහීන කරන ඕන ආශ්‍රව. මොන සංවරයෙන්ද? ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහීන කරන ඕන ආශ්‍රව තියෙනවා. අතිබික්කවේ ආශ්‍රව ප්‍රතිසේවනා පහතම්බා. සමහර ආශ්‍රව තියෙනවා ප්‍රත්‍යවේක්ෂා කළ දුරු කරන ඕන ආශ්‍රව තියෙනවා. අති භික්ඛවේ ආසවා අදිවාසනා පහතම්බා. සමහර ආශ්‍රව තින හුඟා ඉවසලා දුරු කරන ඕන ආශ්‍රව තියෙනවා. අති භික්ඛවේ ආසවා පරිවජ්ජනා පහතම්බා. සමහර ආශ්‍රව තියෙනවා දුරු කිරීමෙන් අයින් කරන ඕන ආශ්‍රව තියෙනවා. අති භික්ඛවේ ආසවා විනෝදනා පහතම්බා. තවත් සමහර ආශ්‍රව තියෙනවා යම් යම් දේවල් වල ආදීනව දැකලා දුරු කරන ඕන ආශ්‍රව තියෙනවා. කොහොම කියලා අවසානයේ බුදුහණ දේශනා කරනවා අතිබික ව්‍යාසවා භාවනා පහතබ්බා කියලා. සති සම්පොඤ්ඤංගය ආදී බොජ්ජංග ධර්ම වඩල ප්‍රහිණ කරන ඕන ආශ්‍රව කොටස බුද්ධිය. ඒතර මෙන්න මේ විදිහට ආකාර හතක් ගැන මේ සූත්‍රය තුල තියෙනවා. ඒ නිසා ඔබට තේරෙන විදිහට ඉතාම සරලව මේ කොටස් ටිකක් අපි කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා උත්සාහයෙන් තේරුම් ගන්න බලන්න. පින්තුනි මේක අපි අතීත පුණ්‍ය කර්ම වල අනිසංස විදිහට ලැබුු දෙයක් තමයි සද්ධර්මය කියලා කියන්නේ. එනිසා ධර්ම කරුණෝලදී සමහර අපිට ගැඹුරු කාරණා අහන්න ලැබෙනවා පින්තුනි. ඒ තමයි මගේ හැරලා යන්න එපා. කොහොම හරි ඒවා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඔබ විශ්වවිද්‍යාලයකට යනකොට විශ්වවිද්‍යාලයේ සබ්ජෙක්ට් සමාරුවේ කියලා මහාචාර්යවරු අමාලුවේ කියලා ඔබ හොඳ විශ්වවිද්‍යාලයකට නොගිහින් අරින්නේ නැහැ නේද? දැන් මේ රටේ ආපු කෙනෙක් යන්න පුළුවන් හොඳම විශ්වවිද්‍යාලයකට දාන ඉස්සෙලම නේද? රිසල්ට් එක එක මුලින්ම හාවර්ඩ් දායි ඊට පස්සේ බර්ක්ලි දායි ස්ටැන්ෆර්ඩ් දායි ඔහොමම දාන්න පුළුවන් ඉහළම යුනිවර්සිටිස් දාන්න පුළුවන් ඉදිරියනේ. පිනොතනේ ඊටත් වඩා ලොකු යුනිවර්සිටියක් තමයි බුදුහාරමිය අපට උගන්වන්නේ. දැන් මේ යුනිවර්සිටිස් වල ඔක්කොම ගන්නේ පිනොතනේ අවුරුදු උපරිම අවුරුදු 5000ක දැනුම් සම්භාරයක් තමයි මේ උගන්වන්නේ. නමුත් බුදුදහම කියන්නේ මොකද්ද? බුදුදහමේ මේ රිසර්ච් එක කරන එක්ස්පෙරිමන්ට් එක කරන කොච්චර කරා බුදුන් රිසර්ච් කළාද? සාරා සංකේ කාලපලක්ෂයක් කරපු රිසර්ච් එක ඩිස්කවරි එකක් තමයි මේ අපට දෙන්නේ පින්නතුනි. ඒ නිසා මේ ඉහළ විශ්වවිද්‍යාලෙන් ගන්න උපාධියක් වගේ නෙවෙයි ඊටත් වඩා වටිනා දෙයක් මේ අපි ලබලා තියෙන්නේ. ඒ නිසා මෙතෙන්දී පින්නතුනි අපි තාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් බුද්ධිමත්ව මේ ධර්මයෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕන. ඒ නිසා මේ අවස්ථාවේ මෙතනින් අපට ගිලිහුණුවත් මේ ආත්මභාවේ අපට කැමිට ආයි කල්ප ගානකට මේ වගේ ධර්මයක් මුණගැහෙද කියලා හිතන්නවත් බෑ පින්නතුනි. ඒ තරම් දුර්ලභ අවස්ථාවක් මෙයා විලවා ගත්තේ. ඒ නිසා පොඩ්ඩකින් හරි දහම තුල තියෙන සුළු කාරණයක් හරි තේරුම් ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. මුලින්ම සඳහන් කරනවා අත්ති භික්ඛ ව්‍යාසවා දස්සනේන පහතබ්බා. දැක්මකින් දර්ශනයෙන් ප්‍රහිණ කරන්න පුළුවන් ආශ්‍රව තියෙනවා. මේක තමයි ආරම්භක පියවර. පින්වතුනි අපි යම් කිසි තැනකට යනවා නම් යන්න කලින් මුලින්ම ඒ යන තැන ගැන අපි දැනුමක් ලබා ගන්නට ඕන. යන්නේ කොහටද කියන එක ඇඩ්‍රස් එක මැප් එක අපි බලා ගන්නට ඕන. අන්න ඒ වගේ තමයි මුලින්ම සම්මා දිට්ඨිය තමන්ගේ ඇස පිරිසුදු කර ගන්න ඕන. තමන් මේ මොකද්ද වඩන්නේ? මේ ගමන මගේ යනකොට තමන්ගේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන එක දැන ගන්නට ඕන. මෙන්න මේ දැනගන්නකොටම පින්වතුනි දැන් හොඳට මතක තියාගන්න අපි මුලින්ම සුව කාරණය මොකද්ද කාරණය? මෙතෙන්ට එනකොට වර මුලින්ම කම්මසගත සමාධියේ දැනුම දැන් ඔබට තියෙනවා. ඒ වගේම යෝනිසෝ මනසිකාරයක් තියෙන ඕනේ අනුසස ප්‍රමාණයකට. දැන් මෙතෙන් ඉඳන් කියන්නේ මොකද්ද? ඇත්තටම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන එක මේ කියන්නේ. මේක අර කම්මසගත සමාධිය මට්ටමේ ඉඳන් කියන එකක් නෙවෙයි. ඊට වඩා ඉහළ බුද්ධි මට්ටමකට යමින් දැන් මේ කියන්නේ. මෙතෙන්ද කියනවා යම් කිසි කෙනෙක් හිතන මැතැම් විට මේ සත්වයා දිගින් දිගටම යනවාය කියලා. දැන් ගිය ආත්මේ මං ඉපදිලා හිටියා, මේ ආත්ම භාවෙත් තියෙනවා, අනාගතෙටම යනවද නැද්ද? මේ වගේ ආකල්පයක් කෙනෙකුට ඇති වෙනවා. දැන් කම්මසගත සම්මාදිටියදී ඔබට කියන්නේ මොකද්ද? ඔබ හුඟා කුසල් දහම් කරන්න, ඔබ දුගතිගාමි වෙන්න හොඳ නැහැ, ඔබ සුගතියට යන්න ඕන කියන කාරණේ තමයි කම්මසගත සම්මාදිටියදී කියන්නේ. නමුත් වෙනතුනි මෙතෙන්දී ඊට වඩා ගැඹුරු ඥානයකින් මෙතෙන්දී කියන්නේ මොකද කියන්නේ? මෙතන එනකොට පින්නතුනි අර සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කියන කතාවෙම නවතින්නේ. දැන් බුදුදහම තුල නිතරම කියනවා පින්කම් කරන්න සුගතියන්න උපකාර වෙන්න කියලා. ගබ්බ මේකේ උප්පජ්ජන්ති නිර්යන් පාපකම්මිනෝ සග්ගන් සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා කියලා කියනවා. සමහර කෙනෙක් ගර්භයට යනවා. තවත් සමහර කෙනෙක් දිව්‍ය ලෝක යනවා. තවත් සමහර කෙනෙක් නිවන් දකිනවා මේ වගේ කියලා කියනවා. හැබැයි පින්නතුනි ඒ කියන්නේ කම්මසගත සමාධිය ඉඳලා මෙතෙන්ට එනකොට මොකද්ද? ඊට වඩා ගැඹුරින් ජීවිතය ගැන කියනවා. මොකද්ද කියන්නේ? මේ මොහොතේ ඇතිවන සිතුවිල්ලත් එක්ක මේ මොහොතේ ඇතිවන ප්‍රයස් කන්නා සාධ්‍ය ආයතනවල හට ගැනීම නිරුද්ධ වීම දකිනකොට එයා ගිය ආත්මේ මම හිටියා, මේ ආත්මේ ඉන්නවා, ලබන ආත්මයට යනවා කියන මතේ නෑ එයා. දැන් ඊට වඩා ගැඹුරින් ජීවිතය දෙස බලන්නේ ඒ කියන්නේ ඊළඟ ආත්ම භාවයක් නැහැ කියන එක නෙමෙයි, වරදවා තේරුම් ගන්න එපා. මෙතන ඇතිවන සිතුවිල්ල මෙතනම මේ මොහොතේ නිරුද්ධ වෙනවා. ඊළඟට පහළ වෙන්නේ මේකේ හේතු ටිකක් එක්ක ඇති වෙච්ච අලුත් සිතුවිල්ල. වර්තමාන සිතුවිල්ලේ බලපෑමක් අනාගත සිතුවිල්ලට තියෙනවා. හැබැයි වර්තමානයේ පුද්ගලයාම අනාගතයට යනවා කියන්නේ නැහැ. එහෙම කිව්වොත් ඒක සාස්ත්‍ර දෘෂ්ටියට යනවා. වෙනත් පුද්ගලයෙක් ඉපදෙනවා කියලා කියන්නේත් නැහැ. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? එහෙම කිව්වොත් ඒක උච්ඡේද දෘෂ්ටියට යනවා. මෙන්න මේ සාස්වත සහ උච්ඡේද කියන දෘෂ්ටි දෙකෙන්ම මිදලා අස්මියන් සති දන් හොති මේ හේතු ටික තියෙනකොට තියෙනවා, හේතු ටික නැති වෙනකොට නිරුද්ධ වෙනවා. අස්මින් අසති දන්න හොති මේ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියන පටිච්ච සමුප්පාදයේ දැනුම තුල ඉඳගෙන මෙතන විස්තර කරන්නේ. එතකොට අර ගිය ආත්ම හිටියා ඊළඟ ආත්මට යනවා කියන කතාව උට කියන්නවත් ඉතුරු වෙන්නේවත් නැහැ. මෙතෙන් දෙපෙන්න තියෙන අපි ලෝක දිහා බලන විදිය සම්පූර්ණ වෙනස් වෙනවා. මෙන්න මේ වගේ දැක්මක් අපට තියෙනට ඕන මෙතෙන්. අනිත් දේ තමයි චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් අපට තියෙනට ඕන. මොකද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? මොකටද චතුරාර්ය මේ හතර කියලා කියන්නේ? දුක සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මොකටද දුක සත්‍ය කියලා කියන්නේ? ඔව් සාමාන්‍ය මිනිස් දුක කියලා කියන්නේ මොකද්ද? ලෙඩවීම, මහලවීම, මරණය කියන ඒවානේ. ඒව පිනතුනි දුක, දුක සත්‍ය නෙවෙයි. ඒව දුක, දුක සත්‍ය කියන්නේ මොකද්ද? සංකීර්තේන පංචඋපාදාන කන්දා දුක්ඛා කියන කාරණේ. මොකද්ද සංකීර්තේන පංචඋපාදාන කන්දා දුක්ඛා කියලා කියන්නේ? අපි ඇසෙන් රූපයක් දකිනකොට අපි හිතනවා නම් මේ පේන්නේ වීදුරුවයි, මේ පේන්නේ අහවල් කෙනා, මේ පේන්නේ කොළේ කියලා අපි හිතනවා නම් අපි දකින පුද්ගලයන් හරි දේවල් හරි බාහිර තියෙන දෙයක් මේ පේන්නේ කියලා හිතුවොත් අන්න ඒකයි දුක සත්‍ය කියලා කියන්නේ. මේ පේන්නේ මගේ පුතා, මේ පේන්නේ මගේ මහත්තයා, මේ පේන්නේ මගේ සහෝදරිය කියලා මේ පේන දේ බාහිරය කියලා හිතුවොත් පින්නතුනේ කොතනින්ද අවසන් වෙන්නේ? අවසන් වෙන්නේ ජරා මරණ වලින් තමයි අවසන් වෙන්නේ. එතකොට බාහිර පින්නතුනි සත්‍යයන්වත් පුද්ගලයන්වත් බාහිර නැහැ. බාහිර ලෝකයේ තියෙන සතර මහා භූත රූප ටිකක් එකතු වෙලා තියෙනවා. ඒ එකතු වෙච්ච දේ ඇහෙන් බලනකොටම ඒ මූලික අත්දැකීම ලැබෙන්නේ අපි ඒක මේක කොලයක් මේක බෝතලයක් මේ මගේ තාත්තා මේ මගේ සහෝදරය කියලා හඳුනාගන්නේ මොකින්ද? හඳුනා ගන්නකොට අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා හඳුනාගන්නේ හිතින්. නමුත් අපි හිතනවා නම් මේ මගේ අම්මයි මේ මගේ තාත්තා ඉන්නේ කියලා බාහිරින් හිතුවොත් හිතන්න පුළුවන් දැනුත් හිතන්නේ එහෙමයි නේනේ. හැබැයි හිතුවත් කොතනින්ද අවසන් වෙන්නේ? ඒ දේ ලෙඩ වෙනකොට මහලු වෙනකොට මරණයටපත් වෙනකොට ඒ දුක් ටිකත් එක්කම යනවා. මෙන්න මේකයි දුක සත්‍ය කියලා කියන්නේ. ලෝකයේ මිනිස්සු ලෙඩ වීම මහලු වීම මරණය දකිනවා. ඒක දුක දැක්කට මිනිස්සු දුක සත්‍ය දකින්නේ නැහැ. දුක සත්‍ය දකින්න නම් ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න ඕන. මෙන්න මේකයි වෙනස. ඔබ අහලා ඇති දුක්ඛෝප නිසා සද්ධා කියලා කාරණයක් කියනවා. මොකද තේරුම ඒකේ? ඈ? ඔව් දුක නිසා ශ්‍රද්ධා හිත වෙන කියන්නේ මොකටද? දුක නිසා ශ්‍රද්ධාව ඇති වෙනවා කියුවම අපි බොහෝ විට හිතන්නේ දුක් විඳින නිසා ශ්‍රද්ධාව හටගන්නේ කියලා නේ. දුක් විඳින කෙනාගේ ශ්‍රද්ධාව හටගන්නවා කියලා අපි හිතන්නේ. නමුත් ඒක නෙවෙයි දුක් වූ නිසා ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙන්න මේ දුක් සත්‍ය සේරුම් ගත්තොත් තමයි ශ්‍රද්ධාව හටගන්නේ. එදාට තමයි බුදුහාඳුරන්ට අපි වඳින්නේ ඇත්තෙම. අද අපි වඳින්නේ අර අම්ම තාත්තා පොඩි කාලේ පුරුදු කරපු එකට තමයි අද අපි වන්දනා කරන්නේ. පොඩි කාලේ අම්ම තාත්තා අත් දෙක එකතු කරලා බුදේ පුතේ සාදු කියන්න කියලා කිව්වනේ. ඒ පුරුදු කරපු එක තමයි දැන් වඳින්නේ. ඊළඟට දෙවෙනි පාර වඳින්නේ කොහොමද? මෙන්න මේ දුක සත්‍ය තේරුම් ගත්තොත්. මොකද ලෝකේ කාටවත් මේක අහුවෙන්නේ නැහැ. ලෝකේ හැම දෙනෙක්ම කියන්නේ බාහිර රූපයක් පේනවා නම් මේ ගියක් පේනවා, මේ ලයිට් එක, මේ මාළු ටැංකිය, මේ බාහිර දෙයක් එහෙම තියෙනවා කියලා කියන්නේ. ලෝක විද්‍යාඥයන් ඔක්කොම රිසර්ච් කරන්නේ බාහිර ලෝකේ තියෙන දයක් ඒ විදිහට තියෙනවා කියලා හිතාගෙන. හැබැයි බුදුදහමෙන් බාහිර ලෝකේ දෙයක් නැහැ කියන්නේ නැහැ. වරදවා තේරුම් ගන්න එපා. බාහිර ලෝකේ දෙයක් තියෙනවා, තියෙන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ 4 fundamental elements තියෙනවා. ඒ දේ ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතට අපේ ආයතන වලට සාපේක්ෂව මේ මොහොතේ හදාගන්න දෙයක් මේ තියෙනවා. දැන් මේ වතුර බෝතලේ දැන් ඔබ අපේ කාගේ ආයතන දෙක සමාන නිසා මේක වතුර බෝතලයක් විදිහට පේනවා. හැබැයි අපේ මේ පැත්තේ ආයතන දෙක වෙනස් වෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? ඔබට දැඩි තිබහක් එන්න පුළුවන් මේ වතුර බෝතලේ පේන්නේ නැහැ ඔබට. ඔබට මේ යථාර්ථය කිව්වොත් ඔබේ ඇඟ හිරිවැටේ. ඔබට එතකොට තමයි ශ්‍රද්ධාව හටගන්නේ, දැන් නෙවෙයි. ඔබ අහලා තියෙන එකතරා කතාවක් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා බැද්දෙක් එක්තරා අසරණ මුවෙක් ඝාතනය කළා, පැටියෙක් එන මුවෙන්. ඒ මුවා ඝාතනය කරගපු ගමම්ම මේ කෙනාට දැඩි පිපාසයක් හටගත්තා. ඒ කැලේ තිබෙච්ච ආරණයකට ගියා. ගිහිල්ලා හැම කුටියෙම බැලුවා කල ඇර ඇර. බලන කිසිම කලයක වතුර නැහැ. අන්තිමට හාමුදුරන්ට බැන්නා. ඇයි වතුර ටිකක්වත් ගෙනලා තියන්න බැරිද කියලා. හාමුදුරු කියනවා බලන්න මේ වතුර පිරෙන්නේ මේ කලවල තිනයි පේන්නේ නැති කියලා. අර අකුසල කර්මේ විපාකේ නිසා සම්පූර්ණ ඔහුගේ අභ්‍යන්තර ආයතන ටික වෙනස් වුණා. පින්නතුනි මේ ලෝකේ මේ අවස්ථාවේ තේන්නේ ලෝකේ ඇත්තටම තියෙන දේ නෙවෙයි, අපේ ආයතනට සාපේක්ෂව මේ මොහොතේ නිර්මාණය කළ දේ තමයි මේ ඔබට තේන්නේ. ඇතැම් විට ඔබේ ආයතන මේ පැත්තේ වෙනස් වුණොතින් ඔබට දැඩි තිබහක් තියෙනවා නම් දැඩි කුසගින්නක් තියෙනවා නම් මේ පැත්තේ ආහාර පෙනේ. හැබැයි ඒ පේන ආහාර ඔබට කන්න පුළුවන් මට්ටමේ ආහාර නෙවෙයි ඒවලට පේන්නේ. ඔබ අහලා ඇති සමහර විල්, සමහර වැව් ළඟ සමහර ප්‍රේතයන් භූතයන් ඉපදිලිනවා කල්ප ගණන්. ඔහුට ඒ විලේ වතුර පේන්නේ මොන විදියටද? ඇතැම් විට ලේ සැරව වගේ පේන්නේ. වතුර තිබහයි වතුර බොන්න බෑ ඒක. මෙන්න මේකයි පින්නතුන් ලෝකේ තියෙන අර්ථය. මෙන්න මේකයි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් පැහැදිලි කළ දෙන්නේ. නමුත් විද්‍යාඥයන් කියන එකයි දැන් අපි කියන විද්‍යාඥයන් දැන් ඇටම් එක බෙදලා දැන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන හොයාගත්තා. ඒක ඉස්තර තියෙන දෙයක් නෙවෙයි. ඒක ඉක්මනට වෙනස් වෙන දෙයක්. බලන්න දැන් බුදුදහම දැන් ඔප්පු වුණා බලන්න කියලා අපි හුඟක් ආඩම්බර වෙනෝනේ. පින්නතුනේ මේක ආඩම්බර වෙන දෙයක් නෙවෙයි. විද්‍යාඥයන් හොයාගත්තා. ඒගොල්ලන් කියන්නේ මේ බෙදෙන ඇටම් එක මේ පේන ඉලෙක්ට්‍රෝන කාටද ඉලෙක්ට්‍රෝන කියලා ඒගොල්ලන් හිතන් ඉන්නේ. ඒක බුදුදහම නෙවෙයි පින්නතුනේ. ඒක මේ අවුරුදු 100ක 200ක 1000ක රිසර්ච් එක ප්‍රතිඵලයක් ඒක. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ පේන ඇටම් එක තියෙන්නේ ඒ විද්‍යාඥයන්ගේ ඒ මොහොතේ ආයතනට සාපේක්ෂව. දැන් මේක අපි රිසර්ච් එකක් කළා මේකේ තියෙන්නේ හයිඩ්‍රජන් ඔක්සිජන් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක පේන්නේ මගේ ආයතනට සාපේක්ෂව. මගේ කර්ම වෙනස් වුණාට මට හයිඩ්‍රජන් ඔක්සිජන් බලන්න වතුරක් ඇත්තේවත් නැහැ. මෙන්න මේකයි බුදුවරයෙක්ගේ දහමයි විද්‍යාඥයෙක්ගේ උගත්කමේ වෙනස. මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි පින්නතුනි දුක සත්‍ය තේරුම් ගත්තා වෙන්නේ. දුක සත්‍ය කියලා කියන්නේ මේ මොහොතේ අපේ මේ ඇහැට පේන ලෝකයේ තුල නිර්මාණය කරන දේ පේනකොට අපේ හිත ඒ බාහිර ලෝකයේ තියෙන දේ හැම පේනමයි කියලා ඒ බාහිර ලෝකයේ සත්‍යයන් පුද්ගලයන් ද්‍රව්‍ය නිර්මාණය කරගන්න ස්වභාවයයි දුක සත්‍ය කියලා කියන්නේ. එහෙම නිර්මාණය කරගත්තොත් ඒත් එක්කම අර ලෙඩවීම මහලුවීම ඒ වෙන්වීමේ දුක් ටික හැම වෙනවා අපට. කෙනෙකුට කියන්න පුළුවන් මං උපේක්ෂාසහගතව ඉන්නවා කියලා. දැන් මේ වතුර බෝතලේ පේනකොට මේ වීදුරුව පේනකොට කෙනෙකුට කියන්න පුළුවන් මගේ ඇලීමක්වත් නැහැ ගැටීමක්වත් නැහැ කියලා නෑ කියලා නේ. ඒ නිසා මට දුකක් නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. මං ওই දේවල්ට කිසිම ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ කියලා. නමුත් පිනතුන ඔබ අද මේ වීදුරුවට නොගැටී ඉන්න පුළුවන්. නොඇලී ඉන්න පුළුවන්. මෙතන වීදුරුවක් තියෙයි කියලා බැලුවොත් බාහිර දේ පේන කියලා බැලුවොත් මේ බලන විදියටම තමයි ඔබේ දරුවා දිහත් ඔබ බලන්නේ. ඔබ මෙතන උපේක්ෂා සාගතව මේ වීදුරුව කුඩු වෙනකොට හිත හදාගෙන හිටියට ඔබේ දරුවගේ ඔළුවට කවුරු හරි ගැහුවොතින් එතෙන්දී ඔබ ඉවසාගෙන ඉන්නේ නැහැ. මේ බලන විදියටම තමයි දරුවා දැසත් බලන්නේ. ඔබ දරුවා ලෙඩ වෙනකොට ඔබට මේ ඉවසීම නැහැ. ඔබේ සම්පූර්ණයෙන්ම ඔබේ තියෙන ඉවසීම නැති වෙලා යනවා. ඔබට දුක හට ගන්නවා. ඒ නිසා මේ දකින දේ වීදුරුව නෙවෙයි ඉදිකට්ටේ ඉඳන්ම දරුවා දක්වා ඉදිකට්ටක් නැතුව නෑ කියලා ඔබට දුකක් නෑ නේද? එතන ඉඳන් පින්නතුනි දරුවා දැස බැලීම දක්වා මේ පරාසය තුර දරුවාට හානියක් වෙන එක තමයි ලොකුම අනතුරනේ. ඒ දක්වා සියලුම දේවල් මේ දර්ශනයෙන් බලන්න වෙනවා අපට. මෙන්න මේ ටික තමයි මෙන්න මේ කෙලෙස් ටික තමයි මේ බාහිර රූපයක් තුල සත්‍යය තුල හිත බැස ගන්නා ගතියෙන් හිත මුදවා ගන්න එක තමයි මේ දර්ශනයෙන් ප්‍රහීන කළ යුතු කෙලෙස් ටික හැටියට දේශනා කළේ. මේ අවබෝධය ලබාගත්තු කෙනා බාහිර පුද්ගලෙක් ඉන්නව කියන්නේත් නෑ නෑ කියන්නේත් නෑ. ඒ මොහොතේ අපේ ඇස් කන්න සාදීන්ද්‍රිය වලට දෙයක් නිර්මාණය වෙනෝ ඒක පෙර නොතිබී හටගෙන එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන කෙන යථාර්ථය. මෙන්න මේ මූලික දෙයට කියනවා දස්සනේන පහතබ්බා කියලා. අතිබික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා දර්ශනයෙන් ප්‍රහීන කළ යුතු ආස්තර ටික කියලා කියන්නේ මෙන්න මේ ටිකට. මේක ලොකු විස්තරයක් තියෙනවා ඊටාම කෙටියෙන් අපි මේ කියුවේ. මේ පළවෙනි කාරණේ. ඔබ කොයි තරම් දුරට දක්ෂ වේද කියලා මට හිතා ගන්න අමාරුයි. මට කියන්න පුළුවන් උපරිම සරල සිංහලෙන් තමයි මේ කියන්නේ. පින්නතුනේ දෙවෙනි කාරණේ තමයි අමාරුයි කියලා හිතන්න එපා. ගැටලු තියෙනවා පස්සේ අහන්නත් පුළුවන්. දෙවෙනි කාරණේ තමයි අතිබේක්‍රයේ ආසවා සංවරා පහද්දබ්බා සමහර ආශ්‍රව තියෙනවා. දැන් මේ දර්ශනේ ඇති කරගත්තු කෙනා දැන් ටිකෙන් ටික ඉදිරියට යන්නේ මෙහෙම යනකොට ਉਹ සංවර කරගන්න ඕන දේවල් තියෙනවා. මොනවද ඒ දේවල්? ඇසෙන් රූප දකිනකොට කනෙන් ශබ්ද අහනකොට මෙන්න මේවෙන් ටිකෙන් ටික තමගේ කිසියම් විදිය පාලනයක් තියෙනට ඕන. සංවරයක් තියෙනට ඕන. දැන් වෙනද දෙයක් දැකලා ඉක්මනටම කේන්තිගත්තු කෙනා ඉක්මනටම සතුටු වෙච්ච කෙනා දැන් ඒක අන්තගාමුවේ නොගිහිල්ලා ටිකක් මධ්‍යස්ථව ඉන්නවා. වෙනද අපි කෙනෙක්ගේ අඩුපාඩුවකදී හුඟා කෑ ගහනෝනේ. ඒක විවේචනය කරනවා. දැන් එහෙම නැහැ. දැන් තමන් ඊට වඩා බුද්ධිමත් හේදෙස බලනවා දැන්. මොකද තමන් අර කම්මස්සකත සම්මාදිටි විතරක් ඉන්න කෙනෙක් නෙවෙයි. තමන් ඊට වඩා ලොකු ගමනක් යන්න දැන් ආරම්භ කරපු කෙනෙක්. තමන්ගේ හිතේ සියලුම කෙලෙස් දහම් දුරු කරන්න මේ මොහොතේම මේ ජීවිතය තුළම මේ දුකෙන් නිදහස් වෙන දැඩි අදිස්ථානයකින් මේ ආධ්‍යාත්මික ගමන මග යන කෙනෙක්. ඒ යන කෙනා ඇසට පේන රූප, කනට අහන ශබ්ද, නාසයට එන ගඳ සුවඳ, දිවට දැනෙන රස මේවට ආසා කිරීමයි, ඒව ප්‍රතික්ෂේප කිරීමයි මේ අන්ත දෙකටම නොගිහිල්ලා හැකි තාක් දුරට සමබල ශක්තිමත් නොකැලඹෙන මනසක් ඇති කරගන්න උත්සාහ කරනවා. මෙන්න මේ ටිකට කියනවා සංවරයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රව කියලා. මෙන්න මේ සංවරයත් මෙන්න මේ සංයමය අපේ ජීවිත තුළ තියෙනට ඕන. ඊළඟ කාරණේ තමයි අත්‍යදික්ඛ ව්‍යාස පටිසේවනා පහතබ්බා. සමහර ආශ්‍රව තියෙනවා ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන්, නොවනින් මෙනෙහි කිරීමෙන් කටයුතු කරන්න ඕන දේකුත් තියෙනවා. ඒ මොනවද? අපි ඇඳුම් අඳිනකොට, කෑම බීම ගන්නකොට, නිවෙස් වල ඉන්නකොට, බෙහෙත් හෙත් ගන්නකොට, විටමින් වර්ග ගන්නකොට, මෙන්න මේව ගනිද්දී ඒ වගේ ප්‍රයෝජනෙ හිතලා අපි ගන්න ඕන. සාමාන්‍ය කෙනෙක් ඇඳුමක් අඳින්නේ කී දෙනෙක් මේ ඇඳුම දැස මාට ආකර්ෂණය කරන්න පුළුවන් එද කියලා හිතලා ගන්නෙ නේ. නමුත් අපි හැමෝනේ අපි ඒකින් කියන්නේ ලස්සන ඇඳුම් අඳින්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. මොකද ලස්සන ඇඳුම් අඳින්න හැබැයි බාහිර අවධානය ගන්න අදහසින් නෙවෙයි දැන් මේ ඇඳුම් අඳින්නේ. ගයක් වුණත් තියාගන්නේ තමන්ගේ ප්‍රයෝජනෙට. මෙච්චර ලොකු ගයක් වුණොත් අනිත්‍යයට ගෞරව කළයි කියලා ඒ බලාපොරොත්තුකින් යොහ කරන්නේ. දරුවට හොඳට උගන්වනවා. උගන්වන්නේ ඒකෙන් තමන්ගේ මාන්නය වැඩි කරගන්න නෙවෙයි. දැන් මේ ගමන් මගේ යම් කිසි කෙනෙක් යනකොට ඔහුගේ ළඟ තියෙන පැහැදිලිම ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ ලක්ෂණය? ඔහු යමක් කරනකොට නිතරම හිතනවා මේක කිරීමෙන් මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා. ඔහු ඇඳුමක් ඇඳගත්, කොණ්ඩේ පීරුවත්, දරුවෙකුට ඉගැන්නුවත්, කඩෙන් බඩුවක් ගත්තත්, වාහනයක් තෝරගත්තත් මේ හැම තැනදීම බලනවා මම මේක කරනකොට මගේ තෘෂ්ණාව වැඩි වෙනවද අඩු වෙනවද, මගේ මාන්නේ වැඩි වෙනද මම මේක කරන අඩු වෙනද, මගේ සක්කාය දිට්ඨිය වැඩි වෙනද මේක කරන්නේ අඩු වෙනද, මං අහවල් කෙනෙක් කියලා කියන්නේ මගේ සක්කාය දිට්ඨිය වැඩි කරගන්නද, මං කැපිලා පේන්නද නැද්ද කියලා බලනවා. තේනතනි මේකෙන් තමන්ට මේ තියෙන තමන් ගැනම මිරය එකක් තමයි මේක. මේකට තමයි ධම්මාදාස කියන දහම් කැඩපත කියන්නේ මේක. නිතරම තමන්ගේ ගෙදර තියෙන නිතර යන කණ්ණාඩියත් මේක ගහලා තියන්න ඕන. තෘෂ්ණා දෘෂ්ටි මාන්න කියලා මතක් වෙන්නත් එක ගහලා තියන්න. මම කරන දේවල් කරන්නේ මෙන්න මේ දේවල් අඩු කරගන්නද වැඩි කරගන්නද කියලා තමන් ගැනම තමන් බලන්නේ. එතකොට තමන්ට තේරෙනවා තමන් මානසික සුවයක් කරා යන කෙනෙක්ද, මානසික පීඩා වැඩි කරගන්න යන කෙනෙක්ද කියලා තමන්ටම තමන් ගැන හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ විදිහට පටිසේවනා පහතම්බා කියන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන් දුරකල යුතු කොටසකුත් තියෙනවා. එනිසා දැන් මේ ආධ්‍යාත්මික ගමන් මාගේ ඉන්න කෙනා සාමාන්‍ය කෙනෙක් වගේ නෙවෙයි, ඊට වඩා ආධ්‍යාත්මික සුවිශේෂී ගමනක් යන කෙනෙක් මෙයා. හැබැයි වරදවා තීරණ ගන්න එපා. එහෙම කිව්වා කියලා ਉਹ පරණ වාහන පාවිච්චි කරන, පරණ ගෙදරක ඉන්න, පරණ ඇඳුම් අඳින, බොහොම බාල විදියේ කන කර ආභරණ පළඳින කෙනෙක් කියලා වරදවා තීරණ ගන්න එපා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ විසාකාව, බන්දුල මල්ලිකාව පන්සලට ආවේ කොහමද? මේල පළඳනාව දාගෙන ආවේ. ලෝකේ තියෙන ඉහළම වටිනාම ආභරණය දාගෙන ආවේ. හැබැයි එහෙම දාගෙන ආවේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න වැඩි කරගන්න නෙවෙයි. සක්කාය දිට්ඨිය වැඩි කරගන්න නෙවෙයි. ඒ නිසා බුදුදහමෙන් ලස්සනට ඉන්න කියලා එපා කියන්නේ. හොඳ තමන් ණය නොවි තමන්ට පරිභෝග කරන්න පුළුවන් ඉහළම වාහනේ, ඉහළම ගෙදර, හොඳම සිටි එක තමන්ගේ ඒවා පාවිච්චි කරන්න. ඒව හරදක් නෙවෙයි. හැබැයි හැම දෙයක්ම තමන්ගේ මානසික සුවේ දිනවන විදියට, තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු වෙන විදියට පරිහරණය කරන්න තමන් දක්ෂ වෙන්නට ඕන. මොකද පින්නොත්නි අපි මේ ඉන්නේ සුගතියක. සුගතියෙත් හොඳම රටක මේ ඉන්නේ නේද? දැන් ඉතියෝපියාව වගේ හිටියනම් සුගතිය උනාට දුගතියක් වගේනේ. නමුත් අපි මේ ඉන්න රටේ දෙපින්නොත් මේ ඉහෙළම සම්පත් තමන් පරිහරණය කරනවා. තමන්ගේ පින සහ තමන්ගේ උත්සාහය මත ලැබිච්ච දේවල්. ඒව පාවිච්චි කරන ගම මේ සියලුම දේවල් පින්නොත්නේ දහම වෙත තමන් යොමු කරගන්නට ඕන. ඒ සියලුම දේවල් ධර්මයේ රකින්නට, ධර්මයේ හැසිරෙන්නට කරන දේවල් බවට තමන් පත් කරගන්නට ඕන. ඒ නිසා මෙතෙන්දී මේ පරිසේවනා පහක් දබ්බා කියන විදිහට ප්‍රත්‍යවේක්ෂාවෙන් කරන්න ඕන දේවල් ටිකක් කියනවා. ඊළඟ කාරණේ තමයි පිනොත් ඊළඟට සඳහන් කරනවා මේ ආශ්‍රව ප්‍රහිණ කරන්න යන කෙනා තමන් මේ ගමන් මගේ නම් ඉන්නේ මෙන්න මේ ලක්ෂණ තමන් ළඟ තියෙන්න ඕන. නැත්තම් තමන් මානසික සුවයක් කරා යන කෙනෙක් නෙවෙයි. ඇයි තමන් වයසට යනවත් එක්කම තමන්ගේ මානසික සුවය අඩු වෙන කෙනෙක් බවට තමන් පත් වෙන්නේ. මේ ගමන් මගේ තමන් නොහිටියොත්. ඒ නිසා හතරවෙනි කාරණේ විදිහට කියනවා අතිබික්කවේ ආශ්‍රව අදිවාසනා පහතබ්බා. සමහර කැලෙස් තියෙනවා ඉවසීමෙන් ප්‍රහිණ කරන්න ඕනේ. මොනවද ඉවසීමෙන් කියලා කියන්නේ? අවුව ඉවසන්න වෙනවා, බඩගින්න ඉවසන්න වෙනවා, වැස්ස ඉවසන්න වෙනවා, අනිත්‍යයේ බැනුම් ඉවසන්න වෙනවා, මේ හුඟා දේවල් ඉවසන්න වෙන පිණිතුනි මේ ගමන් මගේ යද්දි සරල දෙයක් නෙවෙයි. ඈ වෙනත් කෙනෙක් බනිනකොට හුඟා කියවසන්න වෙන වෙනද කලබල වෙච්ච කෙනා දැන් කලබල වෙන්නේ නැහැ. වෙනද බඩගිනි වෙච්ච ගමන්ම ෆ්‍රිජ් එක ළඟට යනවා. දැන් එහෙම නෑ පොඩ්ඩක් ඉවසන ටිකක් ඉඳලා යනවා. වෙනද හුඟා කෑම ගන්නවා ප්‍රමාණයටත් වඩා. දැන් එහෙම නෑ දැන් ප්‍රමාණයට ගන්න. හැම දෙයක්ම පිණිතුනි තමන් පාලනය කරගන්නෝ මේ දහම් මගේ යන කෙනා. එයා සුබර ජීවිතයක් ගත කරන සැහැල්ලුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඕනම තැනක ගිහිල්ලා පහසෙන් ඉන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. දැන් සමහර අය සුබර නැහැ නේද? දුබරයිනේ. සමහර ළමයි ඉන්නෝ, සමහර අය ඉන්නෝ හරීම දකින්න දේ ඕන වෙනෝනේ. අම්මලට තාත්තලට හරීම අමාරු සමහර දරුවෝ සමහරට. සමහර වැඩිහිටියගේ මේ ගතිය තියෙන මෙහෙම වුණාම පින්නතුනේ අනිත් පැයට එපා වෙනවා අපිව. අපි අවශ්‍යතාව ටිකේ කියලා දැනගත්තාම අනිත් යාමට හරි කැමතියි. අපි ඇසුරු කරන්න කැමති ඕන්ලා කියවලන් ගෙවලට අපිට ආරාධනා කරනවා. ඇයි බයක් නැහැනේ ගෙදර ගියත්, හැමිට වෙන ගෙදර ගියත් පැදුරක් දාගෙන හරි ඉන්න කැමතියි. මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා නම් පින්නතෙන් නිවන් මාගේ විතරක් නෙවෙයි, එදිනදා ගමන් මාගේදී අපට හොඳ මිතුරන් ලැබෙනවා මෙන්න මේ ඉවසීමේ ගුණය නිසා. ඒ නිසා බඩගින්න ඉඳන් වාද්‍යවල ඉවසන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේට ඇඩිට අපි ඉතින් වාද්‍යවල ඉවසනෝනේනේ. දැන් බඩගින්න ඉවසනවා, මිනිස්සු බණිනේ ඉවසනවනේ, වැඩපල කරන ඒ ඉවසනවා. කොච්චර දිවසනවද ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණාම. ඉතින් ඇත්තම පිනතුනේ මේ ඉවසීම නැත්තම් මහානකම ඉන්න බෑ. විවාහ ජීවිතයක් ගත කරන කෙනෙකුට හුඟක් ඉවසන්න වෙනවා. දරුවෝ ලැබුණාට පස්සේ හුඟක් ඉවසන්න වෙනවා. හැම කෙනෙක්ම පිනතුනේ යම්කිසි මට්ටමකට ඉවසනවා. කන්ති පරමං තපෝති තික්ඛා කියලා කියන ඉවසීම තමයි පරම තපස කියලා කියන්නේ. හැබැයි ඉවසන්න හොඳ නැති දේවලුත් තියෙනවා. හැමදේම ඉවසන්නේ කියලා බුදුහාමෝ කියුවේ නැහැ. වරදා තේරුම් ගන්න එපා. තමන් හිතට කෙලෙසක් ඇති වෙනවා, රාගයක් ද්වේෂයක් ඇති වෙනවා නම් ඒක ඉවසන්න එපා කියලා කියනවා. ඒක ඉක්මනටම දුරු කරන්න කියලා කියනවා. නමුත් අපි ඉවසන්නේ ඒ වගේ දේවල් නෙමෙයි සමහරලාට. අපි අපට ඉවසන්න බැරි සමහර විට වෙන කෙනෙක් පොඩ්ඩක් අතුපස් වීමක් වුණොතින්, බැන්නොතින්, තමන්ට පාඩුවක් වුණොතින් අපි ඉක්මනටම කේන්ති යන ගතියින් ඉන්නේ. පිනතුනේ මේක ටිකෙන් ටික අපට අඩු කරගන්නට වෙනවා. ඊළඟ කාරණේ තමයි අතිබේකේ ආස පරිවර්ජනා පහතම්බා. සමහර ආශ්‍රව තියෙනවා දුරු කිරීමෙන් ප්‍රහීන කරන්න ඕන ආශ්‍රව තියෙනවා. ඒ මොනවද පින්නතුනි? දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් ගමන් බිම යනකොට සමහර පාරවල් තියෙනවා සතුන් ඉන්නවා. බොහොම හානිකර සතුන් ඉන්නවා. ඇත්තු ඉන්නවා, වලස්සු, කොටි, සර්පයන් ඉන්න පාරවල් තියෙනවා. ඒ පාරවල් මගේ හැරලා යන්න ඕන. දැන් නිවන් මාගේ යන කෙනා ඒ වගේන් උනත් මගේ හැරලා ඉන්නට ඕන. සමහර පුද්ගලයන් ඇසුරු කරන්න ගියෝතින් වා කරදරටපත් වෙනවා. ඒයන්ගෙන් ටිකක් කෑස්සල ඉන්නවා. දැන් කාලේ හැටියට නම් පින්නොත්නේ දැන් තමන් පාරක දුර ගමනක් යනවනේ යන්න කලින් Google එකේ සර්ච් කරලා යනවා මේ වෙලාවට ට්‍රැෆික් තියෙනවද කියලා. ට්‍රැෆික් නැති පාරකින් දාලා යන්න ඕන තමයි. නිකන් ගිහින ට්‍රැෆික් එකට හිර වෙලා බැන බැන හිටියට වැඩක් නැහැ. නැත්තම් ඒ ගමන ට්‍රැෆික් නැති වෙලා යන තමන් දක්ෂ වෙන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ වලස්සු කොටින පාරවලින් මගේ හැරලා යන කිව්වාගේ තමයි මේ කාලේ ට්‍රැෆික් තියෙන පාරවලින් තමයි මගේ හැරලා යන දක්ෂ වෙන්නට ඕන. ඊට කලින් තමයි යන්නට ඕන. මේ හැම දෙයකින්ම කියන්නේ පින්නතුනේ තමන්ගේ මේ මනසට පීඩාවක් නොවන විදියට යෝනිසෝ මනසිකාරයෙන් හිතට රැකවරණය දාගන්න ක්‍රමය මේ තියෙනවා. මේව කරන්න කෙනා තමයි පින්නතුනේ ටිකෙන් ටික ඉදිරියට යන්නේ. ඊළඟට කියනවා අති බික්ඛවේ ආශ්‍රවා විනෝදනා පහතබ්බා. සමහර ආශ්‍රව තියෙනවා ආදීනව දැකලා දුරු කරන්න ඕන ආශ්‍රව තියෙනවා. මොනවද ඒ? තමන්ගේ හිතට එන කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියන මෙන්න මේ විතරක එනකොට හැකි තාක් දුරට ඒවත් හිතේ තියාගන්න හොඳ නැහැ. ඉක්මනටම දුරු කරන්න ඕන. යමකට දැඩි ආශාවක් රාගයක් තියෙනවා නම් කොහොම හරි ඒක ආදීනව දැකලා තමන්ගේ මනසට මේක පීඩාවක් නේද කියලා ඒ වෙලාවට තමන්ගේ හිත වෙනත් අරමුණකට ගන්නවා තමයි. ඒ වගේම වෙන කෙනෙක්ගේ කාමනාපයක් තියෙනවා නම් කොහොම හරි ක්‍රමයක මෙනෙහි කරන්න ඕන. දැන් ද්වේෂය ඇති වුනහම ද්වේෂය වෙනස් විදියට හිතන විදිය සූත්‍ර තියෙනවානේ. මොනවද එම සූත්‍ර? ආඝාත. ඔව්, ආඝාත පටිවිණේ සූත්‍රය බොහොම හොඳයි. ඒ වගේම එකක් තමයි විතක්ක සංඨාන සූත්‍රය. ඒ වගේ කියනවා කොහොමද හිතගෙන ද්වේෂය දුරු කරන්න කියලා. එක එක පියවර වලින් කියනවා. කෙනෙක් තමන්ගේ ඇසට ඉදිරියට එන කෙනෙක් ද්වේෂ සාගත වෙනවා නම් තමන් කර්මය ගැන හිතන්න. නැත්නම් මෛත්‍රියෙන් මියාමගේ දරුවෙක් වෙන්න පුළුවන් ගියා සම්භාවි කියලා එහෙම හිතන්න. නැත්නම් ඒ සිතුවිල නොසිතා ඉන්න. මේ වගේ විවිධ උපක්‍රම කියලා අන්තිමට කියන හරියට දිවට තොල තද කරගෙන හරි මේ කෙලෙස් දුරු වෙන විදියට ඉන්න කියලා. ඇයි ඒ? මේ කෙලෙස් වලින් හිත මුදවගත්තු තරමට පින්නතුනේ තමන්ගේ මනසට සැනසීම තියෙනවා. ඒ නිසා තමන්ගේ හිතට එන කාම විතරක, විහිංසා විතරක, ව්‍යාපාදි විතරක කියන මෙන්න මේ විතරක ආදීනව දැකලා දුරුකලියුතු ආශ්‍රවයට කියනවා අත්තිබික්ක ව්‍යාසවා විනෝදනා පහතබ්බා කියලා. මෙන්න මෙහෙම පියවර 6ක් කියලා පින්නතුනේ ඊළඟට අවසාන පියවරේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්ඛවේ ආසවා භාවනා පහතබ්බා කියලා. සමහර ආශ්‍රව තියෙනවා භාවනාවෙන් ප්‍රහිණ කරන ආශ්‍රවය මොනවද? මේ පියවරේදී දේශනා කරන්නේ භාවනා විදිහට දේශනා කරන්නේ පින්නතුනේ සත්තබොජ්ජංග වැඩිම. සත්තබොජ්ජංග නිකන් වැඩෙන්නේ නැහැ. සත්තබොජ්ජංග වැඩෙනා නම් සතර සතිපට්ඨානය තුල තමන් නිතරම ඉන්නට ඕන. සතර සතිපට්ඨානය වැඩෙන නම් මේ දුකේ හට ගැනීම, නිරුද්ධ වීම නැමැති චතුරාර්ය සත්‍ය ගැන යම්කිසි දැනුමක් තමන්ට තියෙනට ඕන. මොකද දුක සත්‍ය කියලා කියන්නේ බාහිර රූපයන් දකිනකොට මේ ඉන්නේ බාහිර දේ මේ මට පේන්නේ කියන මෙන්න මේ අවිද්‍යාව දුරු වෙන විදිය දර්ශනයක තමන් ඉන්නට ඕන. එහෙම හිටියේ කෙනා ඉක්මනට මේක යථාර්ථය බවට පත් කරගන්න හැකි තාක් දුරට සතර සතිපට්ඨානය තුල ඉන්න. මොකද සතිපට්ඨානය කියලා කියන්නේ වර්තමානය තුල තමන්ගේ සිතයි කය ගැන හොඳ අවධානයෙන් ඉන්න. ලෝකයේ අනිත් මිනිස්සු ඔක්කොම ඇසින් බාහිර ලෝකෙ දිහා බලාගෙන ලෝකෙට ફોකස් කරගෙන කැමරා දාගෙන ඉන්නේ නේ. විද්‍යාඥයෝ ඔක්කොම වෙනත් ග්‍රහ ලෝක වලට, විශ්වයට, ගැලැක්සීස් වලට කැමරා ටික දාගෙන ඉන්නේ නේ. අපි මොකද කරන්නේ? අපි අපේ කැමරා ටික ඔක්කොම අභ්‍යන්තර පැත්තට හරවගෙන ඉන්නේ අපි. ඇසට රූපයක් දකිනකොට මොකද්ද තමන්ගේ හිතට දැන් වෙලා තියෙන්නේ? දැන් හිතේ තත්ත්වය මොකද්ද කියලා බලන්න. අපේ පිනතුනේ මේක self research එකක්, මේක self discovery එකක්. ලෝකේ තියෙන යුනිවර්ස් එක discover කරන එක. අපි අපේ අභ්‍යන්තරයේම අධ්‍යයනය කළ මේ පැත්තට එන්නේ මොකද්ද කියලා බලනවා. බලනකොටම පිනතුනේ මෙන්න මේ සතර සතිපට්ඨානය තුල ඉන්නකොට නිතරම ඔහුගේ සතිය බොජ්ජංගයක් විදිහට වැදෙනවා. ඒකට කියනවා සති සම්බොජ්ජංගය කියලා. ඒ සති සම්බොජ්ජංගය තුල ඉන්නකොට නිතරම ධම්මවිජය සම්බොජ්ජංගය වැඩෙනවා. ධර්මයේ හේතුඵල ධම අනිත්‍යතාවය නිතරම ඔහු මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහුගේ ලෝකය මේක. ඔහුට වෙන පුද්ගලයන්ගේ පිරිච්ච පුද්ගලයන්ගේ චරිත ගැන අධ්‍යයනය කරන්න නෙවෙයි. ඔහුට නිතරම ධර්ම කරුණු තමයි මෙනෙහි කරන්නේ ඔහු. අනිත්‍යතාවය බලනවා, පරිසම්පාදේ බලනවා, හේතුඵල ධම බලනවා, චතුරාර්ය සත්‍ය බලනවා, ස්කන්ධ සමුදිවැය බලනවා, ආයතනවල හැට ගැනීම නිරුද්ධ වීම බලනවා. මේවා තමයි ඔහුගේ ලෝකය. මේකට කියන ධම්මවිජය සම්බොජ්ජංගය කියලා. ඒත් එක්ක තමන්ට වීරියක් ඇති වෙනවා. මේකේ ප්‍රතිඵල පේනකොට ඉක්මනටම රිසල්ට් එක ගන්නවා. මේක විතරයි තමන්ට තියෙන නිවන සැනසෙන එකම මඟ, දුකෙන් නිදහස් වීමට තියෙන එකම මඟ මේකයි කියලා දැඩි වීරියක් බොජ්ජංග ධර්මයක් විදිහට වැදෙනවා. අන්න ඒත් එක්කම කෙලෙස් අඩු වෙනකොට තමන්ගේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. ඒකට කියනවා ප්‍රීති සම්බොජ්ජංගය කියලා. ඒ හිතේ ඇතිවන සතුට ශරීරයටත් බලපානවා. ශරීරය සැහැල්ලු වෙලා යනවා. සත්සන්දි සම්බොජ්ජංගය වෙනවා. ඊට පස්සේ සමාධි සම්බොජ්ජංගයේ විදිහට හිත සමාධිමත් වෙනවා. එක අරමුණක බොහෝ වේලාවක් දැන් ඔහු හිත තියාගන්න දක්ෂයි. එහි ප්‍රතිඵලයක් විදිහට ඔහු උපේක්ෂාවටපත් වෙනවා. මේ ස්කන්ධ පංචකයේ සමුදේ වැය නුවණින් බලලා. සමාහිතෝ භික්ඛව යථාභූතං පජානාති කියලා කියනවා. හිත සමාධිමත් වෙච්ච කෙනා මේ හේතුඵල ධාම හොඳට ඔහුට පිරිසිදුව පේන්න ගන්නවා. ඔහු කලින් සුත්තමේ ඥාණයෙන් අහපු දේ දැන් ඔහු චින්තාමේ පඤ්ඤාවෙන්, භාවනාමේ පඤ්ඤාවෙන් දැන් දකින්නවා. ඒත් එකම ඔහු උපේක්ෂාවටපත් වෙනවා. මේ සෙලවෙන ලෝකයේහි අටලෝ දහමෙන් පෙරලෙන ලෝකයේ තුල අකම්පිත මනසක් ඇති කරගන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි, කම්මස්සකතා සම්මාදිටේ ඉඳලා මේ හේතුඵල ධහම තේරුම් ගත්ත කෙනා දර්ශනය පිරිසුදු කරගෙන, ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන, ප්‍රත්‍යවේක්ෂාව ඇති කරගෙන ඉවසීම දිනු කළා. ඒ වගේම දුරුකලියුතු පුද්ගලයන් ස්ථාන දුරු කළා. ඔහු කාම විතරක ආදී අකුසල විතරක බැහැර කළා. මේ සති සම්බොජ්ජංගය ආදී බොජ්ජංග ධර්ම නිතර දිනු කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙහි අවසාන ප්‍රතිඵලය පින්නතුනි, මේ නුවණ ඇති කෙනාගේ ජීවිතයේ ඉහළම පරමාර්ථය ඉහළම දක්ෂතාවය බවට පත් වෙන මොකද්ද? ඔහු සමත විදර්ශනා වඩන කාලයේ තියෙන දියුණුවය බලන්න. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් බලන්නේ දියුණුව කියලා මොකද්ද? ඉගෙන ගන්න කෙනෙක් නම් බලන්නේ GPA එක බලන්නේ නේ. ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක. නැත්නම් වැඩිහිටි වියටපත් වෙච්ච අය අර IQ එක බලනවා. පේපර් එහෙම ලියලා ටෙස්ට් එකට ලියලා කොච්චර තමන්ගේ IQ එක වැඩිද කියලා බලන්නේ නේ. තේනතුනි බුදුදහම තුල ඉන්න කෙනා බලන එක මොකද්ද? ධර්මයේ තුල ඉන්න කෙනා බලන්නේ තමන්ගේ මයින්ඩ් එක කොයි තරම් දුරට කන්සන්ට්‍රේට් කරන්න පුළුවන්ද කියන එක ඔහු බලනවා. ඔහු මහාචාර්ය කෙනෙක් වුණත් ඔහුගේ GPA එක 4.3 තිබ්බත් ඔහුගේ IQ එක 180ට 190ට තිබ්බත් ඔහු සාර්ථක කෙනෙක් නෙවෙයි කියලා දන්නවා. ඔහුගේ සාර්ථකත්වයේ තීරණය වන්නේ කොහොමද? හිත සමාධිමත් කළා එක කුසල අරමුණක මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා, ආනාපානසති භාවනා ආදී භාවනා කමටහනක කොයි තරම් දුරට තමන්ගේ හිත කොයි තරම් වේලාවක් තියාගන්න පුළුවන්ද කියන එක දිනපතාම ඔහු වැඩි කරගන්නවා. අනිත් දේවල් ඔක්කොම පැත්තකට විසිරෙලා ගිහිල්ලා ඔහුගේ එන්නෙන්නම දිනු වෙන මොකද්ද? සමාධිමත් කාලේ වැඩි කරනවා. අනිත් පැත්තෙන් ඒ සමාධිමත් චිත්ත හිතින් ඔහු අනිත්‍යතාවය බලන හේතුඵල ධහම හටගෙන නිරුද්ධ වෙන මේ අනිත්‍යතාවය බලන වේලාව දිනපතාම තත්පරෙන් තත්පරේ හරි ඔහු වැඩි කරගන්නවා. ඇහැට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට ක්ෂණික ඔහු දකිනවා මේ කියන්නේ ස්කන්ධ පංචකය රූපාදී ස්කන්ධ පංචකය පෙරපසුන වී හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා ඔහු දකිනවා. බාහිර රූප ශබ්දවල ඔහු හිත බැසගන්නේ එන්න එන්නම නිදහස් නිවහල් පුද්ගලයෙක් බවට පත් වෙනවා. තේනතු මෙන්න මේ ධම්මගයි බුදුදහමෙන් දේශනා කරන්නේ. ඒ නිසා අපි අද දේශනා කරමේ කරුණෝ තමගේ නිවසින වැඩිහිටින සලකන්නේ ඉඳන් තමගේ නිවසින දරුවන්ට කරුණාය මෛත්‍රියෙන් දරුවන් දෙස බැලීමේ පටන් ස්වාමින් වහන්සේට දානීය දීම ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ආදීන් පටන් අරගෙන අවසානයේ පින්නතුනේ උපේක්ෂා සම්බුද්ධංගෙන් අවසන් වෙන මට්ටම දක්වා මනස දිනු කර හැකි සිත දිනු කර හැකි ධම්මගක් තමයි අද අප මේ සාකච්ඡා කරන්නේ. මෙන්න මේ ධර්මයේ තුල ඉන්න කෙනා ඇත නැත කියන අන්ත දෙකට යන්නේ නැහැ. ලෝකයක් තියෙනවා කියන සාස්ත්‍ර දෘෂ්ටියට යන්නේත් නැහැ. ලෝකයක් නැහැ කියන උච්ඡේද දෘෂ්ටියට යන්නේත් නැහැ. නැත්තම් කිසිම දෙයක් හිතන්න එපා නොසිතා ඉන්න කියලා අර නත්ති කිංචී කියන අර අරූපාවචර ධාන මට්ටමට යන්නේත් නැහැ. දැන් සමහර අය කියන්නේ මොනවාක්වත් හිතන්න එපා කියලානේ. කිසිම දෙයක් හිතන්න එපා. හිතට හිත හිතන දේල ඔක්කොම අයින් කරන්න කියලා කියනවා. සමහරය කියන්නේ එහෙමනේ. වෙනතුනේ බුදුරජාණන් වහන්සේ එහෙම ධර්මයක් දේශනා කරේ නැහැ. බුදුහාර දේශනා කළේ හිතන්න ඕන ධහමුත් තියෙනවා, නොසිතිය යුතු ධහමුත් තියෙනවා. බුදුහාර දේශනා කළේ නාචින්තියන්තෝ පුරිසෝ විශේෂ සමාධි ගච්ඡති. නොසිතන පුද්ගලයා අධිගමයකට විශේෂත්වයටපත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා කිසියම් කෙනෙක් කියනවා කිසිම දෙයක් හිතන්න එපා කියලා. ඒක බුදුදහම නෙවෙයි. හිතන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය දුක අනාත්ම පරිසම්පද. ඒක හිතන්න ඕන අපි. ඒක නොසිතුවත් අපිට මොකද හිතන්න තියෙන්නේ? අපිට හිතන්න තියෙන අර අතීතයෙන් දැකපු හවු දේවල් නිත්‍ය සංඥාවක් හිතන එක තමයි තියෙන්නේ. අපි හිතන්නේ නැහැ කොට එහෙම නොසිතා ඉන්න අපිට බෑ. අපට මේ ප්‍රඥාව තුල අපේ හිත පිහිටුවා නොගත්තොත් අපේ හිත පිහිටලා තියෙන අවිද්‍යාව තුල ඒ නිසා අවිද්‍යාවෙන් මුදවලා මේ ප්‍රඥා ඉන්ද්‍රිය දින වෙන විදිහට ප්‍රඥාව තුල අපි ඉන්නට ඕන. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක රහතන් වහන්සේට පිරිනිවන තෙක් සුවදායි දිට්ඨ ධම්ම සුඛ විහරණෙන් වාසය කිරීමටත් මම එකම කරුණා දේශනා කරන්නේ කියලා. මොකක්ද ඒ? ඒ තමයි රූපාදී ස්කන්ධ පංචකේ සමුදේ වැය බලන කියලා. රහතන් වහන්සේලා කියන බලන කියලා. රහත් වුණාට පස්සේවත් නොකර ඉන්න කියන්නේ. ඇයි ඒ දෙට්ට දමසුක විහරෙන්ට කියන්නේ? ඒ නිසා ආධ්‍යාත්මික ස්තරයේ පෘථග්ජන වුණත්, සේක වුණත්, අසේක වුණත් හැම දිනෙකම හිතිය යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි මේ සමුදේ වැය කියන උද්‍යප්පේ ඥානය සමග මුසු වෙච්ච මේ අනිත්‍යතාවයේ හැම වෙලාවෙම මෙනෙහි කරමින් ඉන්න. එහෙම හිටියා කියලා බය වෙන්නේ නැව ඔබ කම්මැලි කෙනෙක් වෙන්නේ නැහැ. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් දැනටත් වඩා ඉගෙන ගන්නවා. ඔබ රැකියාව එක රැකියාවක් ගන්න කෙනා එකක් නෙවෙයි ඔබ දෙකක් කරයි. ඔබ දැනට වඩා හොඳ ලස්සන වාහනයක් පාවිච්චි කරයි ඔබ. දැනටත් වඩා හොඳ ගෙදරකට යන උත්සාහ කරයි. ඇයි ඔබ එහෙම කරන්නේ? මාන්නේ වැඩි කරගන්නද? නැහැ. ඔබේ හැම පහසුමක් පාවිච්චි කරන මොකක් සඳහාද? ධර්මයේ වැඩන. ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණික වාහන යන්ත්‍ර උපකරණ ඔබ පාවිච්චි කරන කුමක් සඳහාද? මේ ඉතාම දුර්ලභ ධර්මයේ හැසිරෙන පහසු කණ්ඩිකට ඔබ ඒ කරන්නේ. ඒ නිසා පින්නතුනි තමන්ට ධනය තියෙනවා නම් ඒ උපරිම හොඳට ධනය පාවිච්චි කරන්න නාස්ති නොකර අනාගතය ගැන හිතලා ඒ හැම දෙයක්ම ධර්මයේ සඳහා යොමු කරන්න. ඔබට ඉගෙන ගන්න පුළුවන් නම් හැම පැත්තෙම ඔබ ඉගෙන ගන්න. භාෂා ඥානය, විෂය ඥානය, කුසලතා, වෘත්තිය පුහුණුව හැම පැත්තෙම ලබන්න පුළුවන් දේවල් ලබන. ඒ ලබන්නේ ඔබ හොඳට හරි හම්බ කරගෙන හොඳට ධර්මයේ හැසිරෙන්න මේ පහසු වාතාවරණය වටා පිටාව සකස් කරගන්න. ඒ විතරක් නෙවෙයි පින්වත්නි අලුත්ම ප්‍රවණතාවය තමයි ලෝකයේ ඉස්සරනම් වයසට යනකම් විස්රාම යනකම් රැකී ආරක්ෂා කළා බොහෝ දෙනා. නමුත් වර්තමානයේ ඊට වඩා හුඟක් වෙනස් පින්වත්නි. දැන් අලුත්ම බුද්ධිමත් අය ධර්මයේ දන්නයි හොඳට ඉගෙනගෙන ඉක්මනටම රැකියා කළා ධනෙ ඉතුරු කළා ඒ අය ධර්මයේ හැසිරෙන විවේකයේ වැඩිපුර ලබාගෙන. ඒ නිසා පින්වත්නි අපට ලැබිච්ච වටිනාම දේ කාලයට වඩා වටිනා දෙයක් අපට නැහැ. ඒ කාලය අපි ලැබුවේ නිකන්මේ මහා පින්කම් කළ දැඩි පිනකින් ලැබෙච්ච මේ කාලය මේ බුද්ධෝත්පාද කාලේ හැම තත්පරයක්ම පිනතුන වටිනවා. අබුද්ධෝත්පාද කාලෙක වසර 1000ක් සක්විත රජ කෙනෙක් වශයෙන් ඉන්නවට වඩා පිනතුනි. බුද්ධෝත්පාද කාලයක එක තත්පරයක් අනිත්‍ය සංඥා මෙනෙහි කරමින් ඉන්නව කාලේ වටිනවා. එනිසා පිනොත්ිනේ ඔබ ධර්මයේ තේරුම් ගත්තොත් ඔබ ජීවිතේ වටිනාම කෙනෙක් බවට ඔබ පත් වෙනවා. ඔබ පාරක යනවා නම් ඒ පාර යන වටිනාම කෙනා ඔබ බවට පත් වෙනවා. ඔබ යම්කිසි නගරයක සිටි එකක ඉන්නවා නම් ඒ සිටි එකේ ඉන්න වටිනාම කෙනා ඔබ වෙනවා. ඇයි ඒ? ඔබ මෙනෙහි කරන්නේ ඉහළම දේවල් මෛත්‍රිය, දස සංඥාව, අනිත්‍ය සංඥාව, ආදි සංඥා ඔබ මෙනෙහි කරමින් ඔබ ඉහළම මානසිකත්වයෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔබ මානස ලෝකෙ ඉඳගෙන බ්‍රහ්මයක් වගේ ඉන්න පුළුවන් සතර බ්‍රහ්ම විහරණ වඩනවා. සමහර ආගම් තියෙනවා පින්වත්නි මුළු ආගමම විස්තර කරන්නේ මරණයෙන් පස්සේ දිවි ලෝකයන්. එක්තරා චීන තිමිච්ච තාවෝ කියන ආගම ගැන මම ඊයේ පොතක් කියුවා. ඒ පොත සම්පූර්ණමම කියුවා. සම්පූර්ණ තාවෝ ධර්මයේ සම්පූර්ණම තියෙන්නේ සුගතිගාමී වෙන මාර්ගය මොකද්ද කියලා. නොඑක විදිය උපක්‍රම වලින් සමහර අමෘතය කියලා නොඑක විදිය පාන වර්ග පාවිච්චි කරන්න කියලා හිතන් තියෙනවා. පින්වතුනි බුදුදහමෙහි මේ දිව්‍ය ලෝකයේ මනුස්ස ලෝකයේ තුලදීම නිර්මාණය කරගන්න විදිය කියලා. අර කියන දිව්‍ය ලෝකයේ ඇතැම්මිට මරණයෙන් පස්සේ නොලැබෙන්නත් පුළුවන්. නමුත් බුදුදහමේ පැහැදිලිවම මේ මනුස්ස ලෝකෙම දිව්‍ය ලෝකයක් නෙවෙයි පින්වතුනි. මේ මනුස්ස ලෝකයෙන් බ්‍රහ්ම ලෝකයක් කරගන්න විදිය කියනවා. මරණයට පත් වෙලා නෙවෙයි ජීවත් වෙද්දිම. සතර බ්‍රහ්ම විහරණ කෙනෙක් වඩනවා නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාව වඩනවනම් ඔබ ශාරීරිකව මිනිස් සිරුරක් දරාගෙන මනසින් ඔබ කවුරු වගේද? මනසින් බ්‍රහ්මයෙක් වගේ තේනතුනි. ඔබ ජීවත් වෙන කාලයේදීම බ්‍රහ්ම ලෝකේ ස්පර්ශ කරගෙන බාටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ මේ ජීවිත කාලය තුළදීම මාර්ගවලාභී ආර්ය උතුමන් ස්පර්ශ කරන ඒ ආර්ය උතුමන් හිතන විදියට හිතන පිවිතුරු මනසක් ඇති පිවිතුරු හදවතක් ඇති කෙනෙක් බවට පත් වෙනට මේ ධර්ම මාර්ගය අපට උපකාරී වෙනවා. ඒ නිසා මේ ධහම තුළ අප්‍රමාදීව කටයුතු කරන්න ඔබ දිනෙන් දින උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා ඔබ හැමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අප මේ සාකච්ඡා කළේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේන මජ්ක්‍ධිම නිකායේ සබ්බාස සූත්‍රය අද අප සාකච්ඡා කළේ. ඉතින් බොහෝ වේලාවක් මම ඇහුවා. ඉතින් කාලේ හුඟක් ගියනේ. විනාඩි 80ක් විතර ගියා. ඉතින් ඔබ බොහොම ඉවසීමෙන් අමාරුවෙන් නමුත් බණ ඇහුවනේ. මේ දැන් මේ ආපු ධර්ම කරුණුලෙන් ඔබට ප්‍රශ්නෙම තියෙනවා නම් අහන්නත් පුළුවන්. මේ කියන කරුණ ඔක්කොම ඔබට තේරුණායි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඔබට යම් කිසි කරුණක් හරි මතක තියෙනවා නම් ඒ පොඩි දේ හරි මතක තියාගෙන ඔබ පිළිපදින බලන්න. ඒ පොඩි දේ හරි මෙනෙහි කරන්න බලන්න. ඒ විතරක් නෙමෙයි අප සාකච්ඡා කරපු කරුණ ඔබ අනිත් පැයත් එකත් කතා බහ කරනකොට මේ කරුණම සාකච්ඡා කරන්න. දැන් ඔබ මෙතන නැගිටිට පස්සේ මේ ඔක්කොම අමතක කරලා අනිත් දේවල් විතරක් කරුවොත් මේක ඉතින් ඇත්තෙම තේරුම් ගන්න නැහැ. ඒ නිසා මේ කියපු කරුණු ඔබ හිතන්න අනිත් පැයත් එක කතා බහ කරන්න සාකච්ඡා කරන්න ගැටලු ඇති වෙච්ච තැන තේරිච්ච කෙනෙක් එක අහගෙන දැනගන්න. එහෙම කරනකොට තමයි මේක දිනු වෙන්නේ තව. එහෙම නැත්නම් අපේ ජීවිත වලට මේක ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අහපු තවත් දැනුමක් විතරක් වෙනවා අපිට ඒක. අද අප කරපු සාකච්ඡාවේ සමරියක් මේ හෑන්ඩ්අවුට් එකක් විදිහට ඔබට තියෙනවා. හැම දිනාටම ගන්න පුළුවන්. එහෙනම් මේකත් අරගෙන තව කියවන්න හොඳට. එනිසා හැම කෙනෙක්ම මේක බැගින් අරගෙන ගිහිල්ලා හොඳට දෙතුන් වතාවක් කියවන්න මේක. අද කියපු සම්පූර්ණ කරුණ ටික මේ හෑන්ඩ්අවුට් එකේ තියෙනවා. එනිසා ඔබට අහද්දි ගිලිහෙච්ච කරුණු තේරුම් ගන්න අමාරු වෙච්ච කරුණු වඩාත්ම පැහැදිලි කරලා මේ පත්‍රිකාව තුළ තියෙනවා. එනිසා ඔබ කෙරෙහි මහත් කරුණාවෙන් මේ හැම දෙයක්ම කරන්නේ. එනිසා මේවගෙන් ප්‍රතිඵල ගන්න. සමහර ඇතැම් විට අපි දැක්කලා තියෙනවා එච්චර සැලකිල්ලක් නෑ දැන් මේවා ස්වාමීන් වහන්සේලා හුඟක් මහන්සිලා මේව කරන්නේ. මේව දුන්නාම සමහරට කිසිම ගාණක් නෑ පෙලක් අයට. ඇතැම් විට තැන් තැන් වල දාලා යනවා. තමන්ට අනවශ්‍ය නම් තියලා යන එක කමක් නෑ. නමුත් මේ ධර්මයට පිනුතුනේ ගරු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපට මේ ශාස්ත්‍රය ලැබෙන්නේ. ඒක අපට අපේ ජීවිත තුළට එන්නේ ධර්මයට ගරු කරන ප්‍රමාණයට. ධර්මයට ගරු කරන්න ඕන, ධර්මයේ හැසිරෙන්නට ගරු කරන්න ඕන, එයට උදව් කරන්න ඕන, පහසුකම් සලසන්න ඕන. මේ ඔක්කොම එක තමයි අපට මේ සජීවී දහම කානිසංශ ජීවිතයට ලැබෙන්නේ. ඒ නිසා ඔබ හැම දිනෙකම හුඟක් පින් කරපු අය. ඒ නිසා මේ පින්කම් තව තවත් දිනු කරගන්නට ඕන. ඉතින් මේ නිවස නිතරම පින්කම් කරන නිවසක්. ඉතින් අජද්ද මහත්මයා, චිත්‍රානි නෝනා, ශාගී මහත්මයා, නදීෂේ දුව මේ හැම දිනෙකම නිතරම දාන ආදී පින්දහම් කරන ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන. ඉතින් ස්වාමීන් වහන්සේලාට ඥාතිකම් තියෙන නේද? ශාගී මහත්මයාම නේද? ළඟම ඥාතිනේ හඳුරුත් නේද? ඉතින් හුඟක් සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ ලෝකයට සාසන සේවය කරන අය. ඉතින් බලන්න පිනොත් අපේ ලංකාවේ අම්මල තාත්තලා සාසනයට කොච්චර උදව් කළාදනේ? දැන් ගමක් ගත්තත් ගමේ ඉහළම වටිනාම තැන පන්සලකට පූජා කළානේ. ගෙදරක ගහක කොළක ගියා දෙයක් හැදුනත් ඉස්සෙල්ලාම පන්සලට පූජා කරන්නේ. කුඹුරෙන් වී ටිකක් ගත්තා, ඒ වී ටිකෙන් ඉස්සෙල්ලාම වී ටික පන්සලට හාල් ටික දෙන්නේ. ඒ විතරක් නෙමෙයි, තමන්ට දරුවෙක් ලැබුණාම හොඳම දරුවා, ලස්සනම දරුවා, පින්වත්ම දරුවා දැසම්ම බලාගෙන ඉන්නෝනේ. මොකටද බලාගෙන ඉන්නේ? ඕ ඒ දරුවා සාසන පූජාත් කරනවානේ. බලන්න පිනතුනේ, එහෙම පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම් අම්මට තාත්තට වෙන බැරි දෙයක් තියනවද නේ? ඒ තරම්ම පරිත්‍යාගයක් මේ සාසන කළ අපේ අතීත ලාංකික අම්මල තාත්තලා. ඉතින් ඒ පරිත්‍යාගය නිසා තමයි පිනතුනේ මේ ධර්මයේ ආරක්ෂා කළා, ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා. ඒ ග්‍රන්ථාරූඪ කරපු ධර්මය තමයි ලෝකේ මාද ත්‍රිපිටක මුල් බුදුදහම විදිහට තියෙන්නේ, ථේරවාදී බුදුදහම විදිහට තියෙන්නේ. ඉතින් ඒකට කැපවීමෙන් වැඩ කළේ අපේ ලංකාවේ අම්මල තාත්තලා. ඉතින් ඔබත් ඒ පරපුරෙන් එන බොහොම පින්වන්ත වාසනාවන්ත පිරිසක්. එනිසා ඔබත් ලොකු වගකීමක් තියෙනවා. ඔබ මේ දාම අහන්නට ඕන, අනිත්‍යයට උදව් කරන්නට ඕන, සාසනයට දිනු කරන්නට ඕන. මේ හැම දෙයක්ම ඔබට තියෙන ලොකු වගකීම. ඒ වගකීමෙන් ඔබට නිදහස් වෙන්න බෑ. මොකද අතීත අම්මල තාත්තල කරපු නිසා තමයි අපට අද මේ ධර්මය ලැබුණේ. අද අපි මේ යුතුයකම කරෝතින් තමයි මතු පරපුරටත් මේ ධහම යන්නේ. ඉතින් ඒ ගැනත් ඔබ හිතේ හැඟීමක් ඇති කරගන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. මූලාසනේ වැඩ ඉන්න පේනායක හාමුදුරන් වහන්සේතුළු ගෞරවනීය ධම්මගරු පණ්ඩිත හාමුදුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසර පින්වත්නි, අජන්ත මහත්මාගේ එවගේම චිත්‍රානි නොන මහත්මියගේ ඒ දරුවන් නදීෂා දියණිය චාගේ පුතණුවන් ඇතුළු ඒ පවුලේ පින්නතුන් හැම දෙනාගේම සහභාගීත්වයෙන් සංවිධානයෙන් මේ නිවසේ සිද්ධ කළ ඒ චාරිකා සදහම් වැඩසටහනෙහි ඒ නිමාව මේ වෙලාවේ මේ විදිහට සිද්ධ වෙන්නේ සිද්ධ වන්නේ මේ සත්පුරුෂ පින්වත් හැම දෙනාම එකට එකතු කරගෙන මේ නිවසට ආරාධනා කළා කරලා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සදාතුක කරඬුව නිවසට වැඩමවලා ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන්ගේ නිවසට වැඩමුවා කියන වැඩමුවා ගත්තා කියන ඒහා සමාන සමසිත ඇතිව බුද්ධ ගරුත්වයෙන් බුද්ධ වන්දනා බුද්ධ පූජා පවත්වලා පන්සිල් සමාදන් වෙලා එක වෙලාවක් මෙත්සිත මෛත්‍රීසිත වඩමින් භාවනාවෙහි යෙදිලා බොහෝ ගෞරවයකින් යුක්තව ධර්ම ශ්‍රවණය කරලා බොහෝ දිනාට ධර්ම ශ්‍රවණය කරන්ට අවස්ථාව සලසලා උතුම් ධර්ම දානමේ මහා පින්කමක් සිද්ධ කරලා පිරිත් ධර්මයේ ශ්‍රවණය කළ සජ්ජානා කරලා නිමා වෙච්ච වෙලාව දැන් මේ පහල කරා වූ උදාර පුණ්‍ය බලය කුසල ශක්තිය මේ හිතේ රාග ද්වේෂ මෝහ දුරු වෙලා උපදවා ගත්තා වූ පිරිසුදු චිත්ත ශක්තිය පුණ්‍ය ශක්තිය අපේ දෙවියන්ට මේගේ ඥාතීන්ට අනුමෝදන් කරන වෙලාව. එනිසා මේ මොහොතේ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්ට මේ නිවසට වැඩම කළ ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ශ්‍රවණය කරන්ට බොහෝ ප්‍රිය කරන සියලූම සම්යදෘෂ්ටික දෙවිවරු මේ ධර්මයේ ගරු කරන ධර්මයේ ප්‍රිය කරන සියලූම දෙවිවරු පින්නතුන්ගේ ජීවිතවලට ඇල්ම බැල්ම රැකවරණයේ සලසන දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා ඒ දෙවියන්ගේ ඒ දිව්‍ය සැප සම්පත් වර්ධනය කරගන්න ගමන් මේ පින්වත් හැම දිනාටමත් කාටත් ඒ දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ ආශිර්වාදයේ සලසා දෙත්වා. දෙවියන්ටත් මේ උතුම් ධර්ම දානමේ කුසල ශක්තිය මේ ධර්ම දේශනාමේ කුසල ශක්තිය මේ බුද්ධ වචනය ධර්ම දේශනාව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිස උපකාර වේවා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. කවුරුත් එකට ගාථාව සජ්ජායනා කරමු. එතවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එතවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එතවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. ඒ වගේම සියලුම මියගිය ඥාතීන් ඒ අතරේ කවදත් නිරන්තරයෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන අජන්ත මහත්මාගේ ඒ වගේම චිත්‍රාරේ නෝනගේ ආදරණීය ඒ නොසිතූ බලාපොරොත්තු නොවුණු අවස්ථාවකදී පරලෝසපත් වන දයාබර දියණිය ඇතුළුව ඒ මිය පරලොව ගිය පින්නතුන් හැමදෙනා නමින් මිය ගිය මව් දෙමව්පිය ආදී සියලු ඥාතීන් යම් තැනක යම් මොහොතක ඉන්නවනම් මේ අප කළා උදාර පින්කම දැකලා සතුටු වෙන්න පුළුවන් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ හැමදෙනාම මේ පින මේ කුසලයේ දැකලා සතුටු වෙලා ඒ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා සසර ගමනේ ඒ ජරා මරණාදී දුක්වලින් නිදහස්ව ලබන ඒ ශාන්ත අමා මහ නිවන නිවන් සැප ලබන්ට ඒ මියගිය සියලු ඥාතීන්ටත් මේ පින උපකාර වේවා කියන අදහසින් අපි මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ හැම ආකාරයෙන් පහල කළ උදාර පින් බලයේ කුසල් බලයේ පින්වත් හැම දිනාටම මෙලව සතුට සැනසෙල්ල නිදුක් නිරෝගී දිගාසේ සම්පත්තිය පිණිස මේ පින් මේ කුසල් උපකාර වේවා සියලු ආශිර්වාද වේවා උතුම් නිවන් අවබෝධ පිණිසම මේ පින් මේ කුසල් උපකාර වේවායි සාදු කියලා ප්‍රාර්ථනා සද්ගතව කියලා අපි මා කරමු දුක්ඛපත්තාය චනින්දුක්ඛා භයම්පන්තාය චනින්භයා සෝකම්පත්තාය චනිසෝකා හොන්තෝ සම්බේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙන්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොයින් තැවෙන සත් සොන්නත් වෙත්වා නිතින් මෙහෙම සත් සුවපත් වෙත්වා පින්නතුන් කෙරෙහි අනුකම්පාවෙන් ඒ වයෝවෘද්ධව සිටියත් වැඩමවා වදාළ අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේටත් බොහොම ගෞරවයෙන් කරුණාවෙන් ඒ උතුම් දේශනාව සිද්ධ කළ ගෞරවනීය ධම්මගරු පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාටත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී දිගාසිරි සම්පත්තිය කායික මානසික සුවපත් බවම වේවා උන්වහන්සේලාටත් මේ කුසල් ධර්මාවබෝධය පිණිස උපකාර වේවායි ආශිර්වාද කරමු සාදු.